හොඳයි එහෙනම් අපි අද දවසේදී ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනමත් මේ තාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා ශ්‍රාවණ විශේෂ ධම්ම ප්‍රචාරක සේවාවේ පවත්වන ධර්ම සාකච්ඡාවට. පසුගිය ඊදා ධර්ම සාකච්ඡාවට අපිට සම්බන්ධ වෙන්න බැරුණත් තාමත්ම අගනා ධර්ම සාකච්ඡාවක් වෙලා තිනවා. ඊයේ දවසේදී දේශනාවට සම්බන්ධ වුණා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරනකොට හිතුණා මොනතරම් කාරණා වන් අපිට තවදුරටත් දැනගන්න තියෙනවාද ඒ විෂය සම්බන්ධයෙන් කියලා. ඒ නිසා අද දවසේදී මම ගෞරවයෙන් සත්‍යීත්වමගින් ඉල්ලා සිටිනවා මේ කල්‍යාණ මිත්‍ර සමාවෙන්නනේ මම නොහිටියේ හේතුව නිසාමත් නෙමෙයි. නමුත් කල්‍යාණ මිත්‍රින්ට පවායි ඒ විශේෂ සම්බන්ධයෙන් තවදුරටත් දේවල් දැනගන්න ඇති කියලා කල්පනා කරන නිසා කිසියම් වේලාවක් ඒ කොටස සඳහා අද දවසෙත් වෙන් කරගෙන ඊට පසුව චල සූත්‍රයට යොමු වෙමු කියලා. මම විශ්වාස කරනවා කල්‍යාණ මිත්‍රින් සවන සිසු වෙබ්සයිට් එක බලනවා කියලා මොනවද ඊගොස් සතිය තියෙන දේශනා කියලා දැනගන්න. දැන් ඒක දානවා අපි මොනවද කියන්නේ කියලා. ඉතින් මේ සතිය තියෙන චල සූත්‍රය තියෙන පිට නැවත වතාවක් අපිට පසුගිය සතියේ දේශනාව පිළිබඳව සත්‍යතුමා කෙටියෙන් හඳුන්වනවා දීමක් කරලා කල්‍යාණ මිත්‍රින්ට අවස්ථාවක් දෙනවා ඒ තුලින් මතුවෙච්ච යමක් තියෙනවා නම් ඉස්මතු කරගන්න. ඊට පස්සේ අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා අහලා දැනගන්න කැමති. හොඳයි එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් සත්‍යතුමාට මෙනවා අද දවසේදී මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න හදලා තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපි ඊටාම කෘතඥතා පූර්වකව තාම ගෞරවණීය ශ්‍රී ගෞරවණීය තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුදුචාරන් වහන්සේට නමස්කාර කරමු, ප්‍රණිපාත කරමු. පසුගිය සතියේ සාකච්ඡා කෙරේ මගේ මන් සම්බන්ධ වෙච්ච සත්සං එකක සත්සං කියලා කියන්නේ භාවනාව කීයක් කියන්නේ සත්පුරුෂංගේ සමාගමයි. ඒ සත්පුරුෂ සමාගමේදී ගුරුවරයෙකු සොයා ගැනීම අවශ්‍යතාවය. අවශ්‍යතාව කියන්න බෑ, ගුරුවරෙක් හමෙන් එකකට මම සමහර වචන පාවිච්චි කරලා ලෞකික විදියට පාවිච්චි කරන වචන ඒව ගැලපුණාද නැද්ද කියන්න දන්නේ නැහැ. මම කිව්වා ඒක හරියට දැන් අපේ භෞතික ශරීරයේ ආදම් මතක් කරලා ඒ දෙන්නේ කතා කරපු දේවල් මම කිව්වේ කල මොකක්ද කියන්නේ අපි කියන්නේ ලන්දාරේ වෙනවා කියලා හෙළපසින් නැත්තම් පියුබිටි එකට එනකොට අප හොයා හොයා ගන්නවා අපි මම ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් කිය fall in love කියලා. මේකක්වත් romantic විදියටම ගන්න එපා. හොඳද? ඒක අපිට අවශ්‍ය නැහැ. අපිට අත්දකින් තියෙන හැමෝට මේ නිසා. ඒක මේ ජෛව ගෝලයේ තියෙන ස්වභාවික සිදුවීමක්. ඒක මුළු පැවැත්මේම තියෙන දෙයක්. ඒ වගේ මේ ආධ්‍යාත්මික පරිණාමය වෙන්න පටන් ගන්නකොට අප අනිවාර්යෙන් මේකෙන් හොයන ඒ ආධ්‍යාත්මික වශයෙන් කියන්නේ වාකුසල කන්දිපා කල්යාණ මිත්‍ර කියන කොට ඒ කියන්නේ සමන්ගේ ඉතින් දැන් අපි අපි ඉතින් දැන් අපි දැන් සමන් ඉති කියලා විවාහ වෙලා ඉන්නවා. එතකොට විවාහ ජීවිතේදී භාර්යාව දු සම්පූර්ණයට කැපකිරීමක් කරනවා. කොමිට්මන්ට් එකක් තියෙනවා ඒ කුටුම්බයට, ඒ පවුලට, ඒ ගෲප් එකට තියෙනවා. ඒ හම්බ කරන්නේ තුමින් කතා කරන්නේ තුමින් සුදු ඒ තංගේ කැමති දේවල් දෙනවා. ඒත් කිසිම දෙයක් කන් දෙනවා. ඒ විදිහට ගීතයක් කරනවා. නමුත් එයින් අදහස් වෙන්නේ අනිත් අයගේ දෙලසුවක් කතා කරනවා, අනිත් අයගේ කරන ක්‍රීඩා බලනවා, නර්තනයක් බලනවා, ඒක තමයි ආත්මය දෙන්නේ. කොහොමද මට ආත්මය සම්මාසම්බුද්ධයි කලින් කියාගේ පළවෙනි අවස්ථාව කල්යාණ මිත්‍රින්ට එදා සම්බන්ධ වෙච්ච ඒ වනත් නැද ඉන්න අද පවුණක් ආයෙම කවන්නේ මේ ඔබට අවස්ථාව මේ එදත් ඔය ප්‍රශ්න ඇහුවා කතා කරා නමුත් දැන් මේ සත්‍යතුවාද අද මේ මතු කරපු කාරණාවන් ඔස්සේ තියෙනවද යමක් අහන්න දැනගන්න හොඳයි මම හිතන්නේ කටිය ගල්වන්න තියෙන ප්‍රශ්න නැහැ කියලා කි තේරෙන්නේ සත්‍යත්වානේ මේ සමහර දේවල් සත්‍යත්වර පුළුවන් කෙටියෙන් මේ උනත් මේ කාරණාවට ප්‍රතිකාර මම හිත කෙටියෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්නම් සත්‍යත්වානේ මේ සාකච්ඡා පුරාමත් අපි මේ කල්යාණ මිත්‍රයා කියන වචනේ පාවිච්චි කරනවා කල්යාණ මිත්‍රයාට ධර්ම සාකච්ඡාවක් කියලා කියනවා මේක ඒ වගේ පාවිච්චි කරනවා ඒ වගේම අපි බොහෝ අවස්ථාවල් කියනවා හොඳම කල්යාණ මිත්‍රයා තමයි තථාගතයන් වහන්සේ කියලා. එතකොට මට මේ ඒ වචනේ පැහැදිලි එක මේ පාවිච්චි කිරීමේ පිළිබඳවත් ටිකක් ප්‍රශ්න ගන්න තියෙනවා සමහර අවස්ථාවල. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් මතක් කරලා කවුද මේ කල්යාණ මිත්‍රයා කියලා අපි කියන්න ඕනේ කියන එකත්. ඒ වගේම මේ කල්යාණ මිත්‍රයා සහ අධ්‍යාත්මික ගුරුවරයා අතර වෙනස කොහොමද කියන සත්‍යත්වයන් කෙටියෙන් කරුණා කරලා පැහැදිලි කරලා දෙන්නද? මම සාකච්ඡාවට සම්බන්ධිත අනිකාරණවලට පස්සේ නම් මට හිතුණා ඒ වගේ පොඩි ආරම්භයක් ගන්න කියලා. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ අපව පාපින් අයින් කරන කෙනාට. එතකොට කියන අකුසලිය උදවනවා අකුසලින් අයින් කරනවා. ඒකින් අපව නොමගෙට යවෙන්නේ නැහැ එතකොට. සසර වශයෙන් නමකිට වෙන්නේ නැහැ ලෞකික වශයෙන් නමකිට වෙන්නේ නැහැ ඒ ජීවිත කල්යාණ මිත්‍රු කියන අපි මේ කල්යාණ මිත්‍ර හැම තිස්සෙම අපයින් වලක් කියන කුසලයෙන් කුසලයට යොදවනවා එයා තම කල්යාණ මිත්‍ර හොඳ දේවල් කතා කරන විශේෂයෙන් ඔය ආජීවස්තන් කසීලේට අනුබද්ධ දේවල් පිළිබඳව කතා කරනවා ගැඹුරට ගැඹුරට යන්න පුළුවන් දලවාසි. එතකොට බුදුරජාණන් වහන්සේ පරම කල්යාණ මිත්‍ර කියන කපි දන්නවා මොකද උන්වහන්සේ තමයි මේ ගැඹුරුම ලෝකයේ තියෙන කොහොමද කියන්නේ ඒක උදාසන කියන්නේ නේ වෙනස අපි කියමු අපි දැන් පිළිගන්න තථාගතයන් වහන්සේ අපිට තේරෙන උන්වහන්සේ මේ හේතු හේතුපත්ච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියන නැත්නම් යංකින්ච සමුදේ ධම්ම සම්බන්තං නිරුද්ධම්මං කියන ඒ දේශනේ අපිට ඉතිපත් කිරීම වහන්සේ භූතමිතං දිඩක්තක්වා කියන්නේ ඒක තමයි අපට දක්ින විශේෂම දේ පටිසම්පන්න ඒක තමයි උන්වහන්සේ අපි කල්යාවට වෙයි එතකොට ගුරු වරයා කියන්නේ අප දැනට අපිට මට අවශ්‍ය නම් මට ඉගෙන ගන්න ඕන කම්පියුටර් සයන්ස් නම් මට ගුරුවරයෙක් හම්බෙයි. ඒ වගේ මට ඉගෙන ගන්න ඕන භූගෝල විද්‍යාව නම් ඊට ගැළපෙන. මට ඕන සමුද්‍ර විද්‍යාන මීට ගැලපෙන ගුරුවරයෙක් මට හම් වෙන ඒ විශේෂ ධාරාව දන්න කෙනෙක්. ඒ වගේ දැන් මම ධර්මයට එනකොට මට ගුරුවරු හම් වෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රමයක නම් බොහෝ මේ දීනවන ගුරුවරු අප ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙලා ඉන්න නිසා අපි තෝරා ගන්නවා. මම මේ මනස ගැළපෙන විදිහට කවුරුහරි කියනවා නම් ඒ සංකල්ප අනුව යාට කැමැත්ත පුජියක් ඇතුන එතනම ධාතු සෝභික වේ සත්තා සංසන්දෙන්ත සමෙන් අදහස් වශයෙන් තමයි ඒ තන්ත ගැළපෙන්නේ. ඒතකොට අපි තුමන් සංධායකෙක් නම් ශ්‍රී ලංකා පැත්තේ වැඩිපුර ජනතාව කැමති ගුරුවරයෙක් ගෙන්නන්ට ඉඩ තියෙනවා. මොකද වැඩිපුර පිරිසක් ගෙන්න ගන්නතොත් ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ එතකොට එහෙම දීපු වෙන්න ඉඩ තියෙනවා ධර්ම මාර්ගයේ වඩා ප්‍රසිද්ධ ගුරුවරයා. මම මේ කතා කරන්නේ උපජ්ජාය කෙනෙක් නෙවෙයි නේද ආචාර්ය. ඒ හොඳට නරක තේරුම් කරලා දෙන සාමාන්‍ය ධර්ම කාරණා තේරුම් කරලා දෙන තත්. එතකොට ඒ මගේ සංකල්පයට අනුරූප කෙනෙක් තමයි මම තෝරගන්න හදන්නේ. සමහර විට මගේ ඇතුළ තියෙනවා නම් මේ අර ඉච්ඡාවන් ඉච්ඡාවල් වලට අනුව මම තෝරගන්න ඉඩ තියෙනවා ගුරුවරයෙක්. සමහරට ප්‍රසිද්ධ ගුරුවරේ කවුරුත් අනුමත කරන ගුරුවරේ එහෙම නැත්නම් වැඩිපුර ධර්ම දේශනා කරන ගුරුවරේ වැඩිපුර පාලි සංස්කෘත හොඳට දන්න ගුරුවරේ කියලා නැත්නම් ලස්සන කතා කරන ගුරුවරේ කරර පැහැදිලි ක්‍රම හතරක් තියෙන රූක්ෂ ප්‍රතිපත්ති තියෙනවා නම් ඒ ගුරුවරයාට කැමති වෙනවා. වැඩිපුර පිළිසක් ඉන්නවා නම් ඒ ගුරුවර සමහර අය කැමති වෙනවා. වැඩිපුර ලස්සන කතා කරන එයාට කැමති වෙනවා. ගුණවර්ණා කරන කෙනා එයාට කැමති වෙනවා. ධර්ම මාර්ගයට යනවා නම් ඒ ධර්මයේ ප්‍රමාණවත් කරලා ධම්ම ප්‍රමාණ ධම්ම ප්‍රසන්නෝ කියන ඒ ඔය හතරට අන්ති ඉඳ තියෙනවා. ඒ ගුරු ආධ්‍යාත්මික මාර්ගයේ ඊට වඩා ටිකක් වෙනස්යි. එතෙන් තියන්නේ අපි දැනට කියන උපජ්ජාය කියන වචන. උපජ්ජාය කියනකොට මේ මාකි මාස්ටර් කෙනෙක්. එයා කියලා දෙන්නේ එයාගේ ජීවිතේ කියලා මත දෙන පරිවිදේ එයා තුල තියෙනවා. ඔළුවෙන් නෙවෙයි කතා කරන්න කියනක මට තේරෙනවා. සමන් තෝරා ගන්න. එයා කතා කරන එයාගේ පැවැත්ම තුළ අලෝභ අදෝස අමෝහ චර්යාවන් තියෙනවා. අලෝභ අදෝස අමෝහ වචන පාවිච්චි කරනවා. අලෝභ අදෝස ඒක තමයි තේරෙන ළඟේදී තියෙනවා. මා රැවටිලත් නෑ ඒක උදේ අර බොහෝ කලක් ඇසුරු කරන්න කියලා කියන්නේ ඒකයි. ඒ සමන් බලනවා කියලා. ඒ සංකී සූත්‍ර කියවන්න කිව්වේ ඒකයි. සඳහන් කියවන්නේ කියලා යයි හෝම්වර්ක් එක ගන්න. ඒකට සමන්තත් තේරෙනවා බුදුහාමුදුරුවෝ දැන් අපි පරම කල්යාණ මිත්‍රේ වචන පාවිච්චි කරනවා අපි කිම සාස්ෘණ වහන්සේ කියලා. ඒ සාස්ෘණ වහන්සේ කියලා දුන්න දෙයට ඒක අපිට කියලා මෙන්න මේමයි කරන්න ඕනේ. මෙන්න මේකයි වෙන්න ඕනේ. ගුරුවරයෙක් හොයාගන්න පස්සේ ඒක දෙස්තෙන්දී අපි වෙන දවසට කේසා පැත්තේ ඒ සූත්‍ර දිගින් දිගට කතා කරනවා. ඒක බොහොම හොඳ දෙයක්. එතකොට සද්ධා ජාතු උපසංගමති. ඒ සද්ධා කියන එක කොහොමද ඇති වෙන්නේ? ඒතර මගේ සද්ධාව අර චරිතානුකූලෙන්ද පුළුවන්. සද්ධාවයි රාගය එකට යන දෙයක් නෙවෙයි. සද්ධා චරිතය රාග චරිතයට දෙින්ද සමානකම්. දේශ චරිතයෙන් බුද්ධ චරිතයට සමානකම් තියෙනවා. විචක්ක චරිත මොහ චරිතයට සමානකම් තියෙනවා. හැබැයි Taman ඒ Taman ගොල්ලෝ වැඩ කරනනු තමයි ඒක වෙන්නේ සමහර විට. සමහර විට ඒක වෙන්නේ ඒ විදිහට. සමහර පොතපතට කොහොමද කැමති නේ පොතපත අයින් කරන්න. ඒකට අයින් කරන්න තම ලෑස්ති ඉන්නුනේ. ඒ ගුරුවරයා එක්ක මම සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වගේ සමහර ඇත්තු කතා නොකර ඉන්න අයින් කරලා දාන්න. ඒක ටෙස්ට් කරා. તો මං ගුරුවරයාට කැමති නා ඇත්ත කෙනෙක්. ඒ වගේ මේ කීර දෙයක් කරන්න දු. ඒක තමයි මම මේ කතා කරන්නේ. ගුරුවරයා කියලා කියන්නේ ඒ වචනේ අර පාවිච්චි කරාට මොකද එයාට උපජ්ජාය කියන වචනේ තමයි එන්නේ. උපජ්ජාය කියන්නේ මපිගේ මාස්ටර් කෙනෙක්. ඒක හම්බ වෙන. සමහර තමන් කැමැත්තෙන් තෝරගන්නත් ඉඩ තියෙනවා. නමුත් ඒ කැමැත්තෙන් මන් තෝරගත්තට ඒක ඇත්තම කෝලෙන් තෝරා ගැනීමේ අයිතිවාසිකම ගුරුවරයා. මට කියන්න පුළුවන් මාත් එයාගේ මේ ගෝලෙක් කියලා. ඒකක් දෙකක් අහලා නමුත් ඒක මගේ චර්යාවට ඇතුළ තියෙනවා කියලා. සම්මා සම්බුදු සරණයි මා හිතනවා මම ඒකගෙන අවශ්‍ය ටිකක් කියවයි කියලා මම කැමති අනිත් තැන්කින් ඒක අරන් දැනගන්න. නැහැ උත්සන්න සත්‍යත්‍රාණේ සත්‍යත්‍රාණ අතරම මේ කල්යාණ මිත්‍රයා සහ ගුරුවරයා අතර වෙනසක් පැහැදිලි කළා. ඊට ගෙමු අධ්‍යාත්මික ගුරුවරයා කියන කාරණාව ඉස්මතු කරලා පෙන්නන මාස්ටර් කියන දේ. ඒක මෙනම් ඒ කියන්නේ තමා තුලින් තමන් ඒක මුතු බලවක කියන කාරණාව පෙන්වන්න කරන පුද්ගලයා තමයි මාස්ටර් වෙන්නේ. ඒ තමන් සමග මේ මානසික සම්බන්ධයක් ඇති කරගන්න පුද්ගලයා තමයි තමත් සමග එකට ඒ ගමන යන්න උදව් කරන පුද්ගලයා තමයි අධ්‍යාත්මික ගුරුවරයා කියන කාරණාව. ඒ විදිහට තේරුම් ගත්තා. එතකොට එහෙනම් මේ අද මෙතනින් කල්යන් මිත්‍රෙන් පිළිබඳව මෙන් නැති කෙසේතත් මට චැලෙන්ජ් එකක් තියෙනවා. එහෙනම් මම ගුරුවරයෙක් ඉන්දීමේ වැදගත්කම කුමක්ද කියලා හොඳින්ම තේරෙනවා. එහෙනම් මේ ගුරුවරයෙක් හොයා ගන්න ඕන කියලා හිතෙනවා. ඒ වගේම මේ එතකොට මතක් වෙනවා මෙතුවක්කල් හම්බෙලා හිටපු ගුරුවරන්ගේ වටිනාකමත් මතකයේ තියෙනවා. එතකොට මම තවත් කී ප්‍රශ්න කීයක් වගේ ඉදිරි කරලා අහන්න සත්‍යතුමා යන ඉයා පිළාවිදි මම සඳහන් කරගත්ත ප්‍රශ්න ඒ වගේ බොහෝ දේවල් සත්‍යතුමා මේ වෙනකොට දේවල් යන්තම් මතක් කරා. නමුත් මම නැවතත් ඒ සඳහන් කරගත්ත හින්දා අහනවා මේ සත්‍යතුමානි දැන් අද කාලේ වෙනකොට අපිට මේ සාක්ෂි දුන්න නිසා පේනවා බොහෝ විට මේ ධර්මයේ නිසියාකාරව අවබෝධ නොකරගත් අය ගුරුවරුන් වශයෙන් අධ්‍යාත්මික ගුරුවරු කරගෙන තියෙනවා සමහර අය නැත්නම් ගුරුවරු වශයෙන් තෝරා ගැනීම බහුල වෙලා තියෙනවා. ඒකද අපි ධම්මදිව හමුදුව භාවිතා කරනවා කියන තමයි මේ ඒකට හේතුව මේ බොහෝ මේ හාබ්බෙල් ගුරුවරු ඇති වෙලා තියෙනවා තිබීම කියලා. ඉතින් එවැනි දේවල් ගැනත් කල්පනා කරනවා තියෙනවා අපිට ප්‍රවේශම් වෙනවා තියෙනවා ගුරුවරු තෝරා ගන්නකොට කියන දේ සත්‍යත්වයෙන් හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා බොහෝ විට මේ යම් කිසි කෙනෙක් ශිෂ්‍යයෙකු වෙන්න වඩා ගුරුවරයෙකු වෙන්න කැමති බවක් තියෙනවා. ඒක ඉතින් හිතුල වෙන ක්‍රේෂන් හින්දා වෙන්නේ නැති. ඒ වුණාට අපිට මතක් කරගන්න වෙනවා එහෙනම් දේශකයෙකු වුණාට යම් ක්‍රියාවස්ථාවක කමක් නැති වුණත් ගුරුවරයෙකු වෙන්න නම් කරනම් අනිත් අය වෙනුවෙන් බොහෝ කල්පනා කරන්න ඕනේ නේද කියන කාරණාවත් සත්‍යතුමාගෙන් තවදුරටත් අහලා දැනගන්න ඕනේ. ඒ වගේම ඊගා ප්‍රශ්නේ සත්‍යතුමානි මේ මොන අවස්ථාවකදී මේ ධර්ම මාවතට අවතීර්ණ වෙලා ඉන්න කෙනෙක් කොමන අවස්ථාවකදීද මේ අර අධ්‍යාත්මික ගුරුවරයෙකු එහෙම නැත්නම් මාස්ටර් කෙනෙකු තෝරාගත්තු වන්නේ ඒ කියන්නේ තියෙනවා හොඳ වෙන්නේ ඒ කියන්නේ ගමන් මාර්ගයේ මුලදීද මැදදීද අගදීද කියලා කියන්නේ නැත්නම් මුලදී ඒ කියන්නේ කිසියම් දුරකට තමන් ශ්‍රතුමේ වශයෙන් ධර්මයේ දැනගෙන තමන් අවබෝධ කරගෙන තමන් මෙන්න මේ ආකාරයේ චරිතයක් තමන්ට මෙන්න මේ ආකාරයේ ක්‍රමයක් තමයි වඩා සුදුසු කියලා ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතුවොත් දැන් මට හිතෙනවා නම් මගේ මට ආනාපාන සති භාවනාව වගේ දෙයක් මට වැඩට යන්නේ නැහැ. මිච්චක දැන් අවුරුදු 15ක් try කරලා හරියන්නේ නැහැ. දැන් මට තේරෙනවා මට මේ වගේ ක්‍රමයක් තමයි ගැලපෙන්නේ කියලා. එහෙනම් තමන්ට අවබෝධයක් තියෙනවා නම් මෙන්න මේ ආකාරයට දේවල් උපදෙස් දෙන මෙන්න මෙහෙම ගුරුවරයෙක් ඉන්නවා කියලා ඒ විදිහට වීමක් අවශ්‍යද කියන දේ අහලා බලන්න ඕනේ. එතකොට ඒ ඉගා ප්‍රශ්න අතිතුමා දැන් කිව්වා කියලා ඉතන උත්තරේ කියන්නේ මම කිසියම් කෙනෙකු ගුරුවරයෙකු හැටියට තෝරා ගත්තත් ඒ ගුරුවරයා කලින් කිව්ව පුද්ගලයා ශිෂ්‍යක වශයෙන් තෝරා ගත්ත විට පමණයි නේද එතන ගුරුගෝල සම්බන්ධයක් ස්ථාපිත වෙන්නේ. එහෙම නැත්නම් කෙනෙකු යම් සිද්දේශකගේ දේශනා වැඩිපුර ශ්‍රවණය කළ පමණින් එතන ගුරුගෝල සම්බන්ධයක් නැහැ නේද කියන කාරණා අනුසත්‍යත්වයකට පිළිතුරක් දුන්නා. ඒ වගේ සත්‍යත්වන්නේ මේ ගුරුගෝල සම්බන්ධතාවය ඇතුණාම මොන අවස්ථාවේදීද ගෝලයා විසින් මේ ගුරුවරයා පූර්ණ වශයෙන් විශ්වාස කළ යුතු වන්නේ කොමන අවස්ථාවකදීද කියන කාරණාවත් විශේෂයෙන්ම දැනගන්න ඕනේ. මේ සත්‍යත්වන දේශනා පුරාම දැන් මතක් කළා ගුරුවරයාට ඇති කැපවීම ගැන. ඉතින් මොකද්ද මේ කැපවීම ගැන අදහස් කරේ? කොමන ආකාරයේ කැපවීමක්ද අවශ්‍ය වෙන්නේ කියන කාරණාවත් සත්‍යත්වන්නේ මට මේ මම මේ මතක පුතාරණව එකතු කළා මට පුළුවන් නම් යමක් පැහැදිලි කරන්න සත්‍යත්වමනේ තේරුම් ගන්න. ඒ ස්වාමීන් වහන්සේ ඒ භාවනා කරන පිරිසත් එක්ක මේ හරස් ප්‍රශ්න ආහා බුදු විදිහට ඒගොල්ලන්ට ධර්මයේ කියලා දෙනවා. අන්නේ ඒ වගේ ගොඩාක් ලොකු කරාසයක් ඇතුළත ධර්මයේ ලොකු අහලා මට නම් මට හිතෙනවා මේ මට හොඳම කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් හම්බුණා කියලා. ඉතින් ඒකට මේ තමනුත් හරිම බුදුහාමුදුරන් ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, අතිශාර ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ. ඉතින් ඔය වගේ ගුණධර්ම අර ඒ ස්වාමීන් වහන්සේ මේ හොඳට විස්තර කරලා දෙනවා සති සම්පජාන්නේ කියන එක මොකක්ද කියලා. ඒ සති සම්පජාන්නේ වැඩ කරන්න ඕනේ. එහෙම මෙහෙම යනකොට තමනුත් ඒ සුදුසුකම් ලබන්න තමනුත් සුදුසුකම් සුදුසු වෙලා තියෙනවා. ඉතින් මං හරි සන්තෝෂයි ඒ ගැන. නමුත් මට මේ මුළු ලෝකෙටම ඇහෙන්න ඇපලජයිස් කරන්න වෙනවා. මට ඊයේ බොරුවක් කියන්න වුණා. මම ඒකට යස් කියන්න ඕන එකට නෝ කිව්වා. එච්චරයි මම කිව්වේ. මගේ වෙන එහෙම යස් කියලා කිව්වනම් මහා දිසාස්ට් එකක් වෙනවා. ඉතින් මම ඒකට මුළු ලෝකෙම සමාවෙන්නවා. මම හුඟක් කල් ඉඳලා බොරු නොකියන සිතාව සමාදන්න ඩයිල් ඊයේ කඩන්න ඕන. අනේ මට සමාවෙන්න අපේ පළවෙනි ඉඳ දෙයිතු අපේ දෙකනේ ඊයේ ඉතින් ඒකයි මට හොඳම දෙයක්. ඒක හොඳම දෙයක්. ඒක මගේ ගුස්තුමෙන් කියනවා තෙල් දෙකක් හැමතිස්සෙම කියන ඔබ ඔබට සත්‍ය කියලා. ඒකෙන්ද ඒක ඒ ලෝකෙටම ඇහෙන්න ඒ ප්‍රකාශය කරන එක හොඳ දෙයක් කියලා. බෝධිසත්වයන් වහන්සේ සමානට මම මේ අදහසටයි මම අර මගේ ගුරුතුමාට කනෙක්ට් වෙන්නේ. බෝධිසත්වයන් වහන්සේ අනිත් හැම වැරද්දක්ම කරලා තියෙන බුරු කියලා. තමයි කියන්නේ ඒ බුරු කියනවා කියන මුසාවාදාම නෙවෙයි. Tamanta taman ඇත්ත කියාගන්න. හා ඔයා මෙහෙම කෙනෙක් නෙවෙයි. ඔයා මෙහෙම කෙනෙක් නෙවෙයි කියලා Tamanta තෙල්ද සුක්ඛයා කියන්නේ. Tamanta ඒ සත්‍ය කියන්න ඕන. ඔයා මෙහෙම කෙනෙක්, ඔයා මෙහෙම කෙනෙක්. ඉතින් ගුරුතුමාට නිවේදනය කරන්න. අන්න ඒක තමයි මම කලින්ම කියපු වචනේ ආත්ම නිවේදනය කියන්නේ. ආත්ම නිවේදනය කියලා කියන්නේ මාව නිවේදනය කියන. අපි නිවේදනයක් කරනවා කියන්නේ ඒ වගේ මෙන්න මම කියලා ගුරුතුමාට කියන. ඒ කිව්වහම ඒ ගුරුතුමා මාව අඳුර සලකන්නේ. මාව පහත් කියලා සලකන්නේ. මයිතා අපි දන්න සමහර ගුරු හම්බෙලා කිව්වොත් මට මම භාවනා කරනකොට මම රාගය තුනා මට ද්වේෂය තුනා කිව්වොත් තමයි කියනනම් තමයි ඉවර වෙන්නේ. අපායෙන් තමයි කියපු ගුරුවරු මට ඉඳලා මම භාවනා මධ්‍යස්ථානට කියලා දවස් 10යි භාවනා කරන්නේ. ඊට පස්සේ වයි පාවිනා ඒක උඩ තමයි තරේ කිව්වා කි කුරුනේ තෝරගන්න පුළුවන් වුණා. අර මුසාවාදා ඒකනම් ඒක බොහෝම උතුම්ම දෙයක් කියනවා. ඒකින් ඉක්ක වැඩි කරගන්න නෙවෙයි කියන්නේ. ඒක හොඳ පටන් ගැස්මක්. බුදුසරණයි බොහෝම පින් යථාසිද්ධපත් කරාර බොහෝම. සත්‍යත්‍රාණේ සංගාවක්දී මතු කරපු කාරණාවට සම්බන්ධ කරලා මට හිතෙනවා මේ අපි කතා කරද්දී ගන්න තව සුට්ටක් ඉස්සර යන හොඳ තැනක් වුණා කියලා. මොකද දැන් එතුමියට බොහොම ශ්‍රද්ධාවෙන් කිව්වා මෙන්න මෙහෙම ගුරු වේ කියන වචන පාවිච්චි කළා. එතකොටම මට හිතුණා අපේ කලින් කිව්ව කතාවට එක පොඩි පැටහැනීමක් තියෙනවා. මේ ධර්ම ශ්‍රවණයක් කළා පමණයි ගුරු වේ කරගත්තේ කොහොමද කියලා. මොකද මේ තාම දන්නේ නැහැ. මම මේ ප්‍රශ්න තියාම චැලෙන්ජ් කරනවා නේ ප්‍රශ්න මතක වෙනවා. ඒ කියන්නේ තාම දන්නේ නැහැ ඒතුමා උන්වහන්සේ අර කියපු දෙයටම කරන කියන තමතුලින් ඒ දේ ප්‍රදර්ශනය කරන කෙනෙක්ද අපි දන්නේ නැහැ. ඒ වගේම දන්නේ නැහැ උන්වහන්සේ මේ මහත්මයව ගෝලපත්තෙන් පිළිගන්න සූදානම්ක් තියෙනවද කියන පැත්ත දන්නේ නැහැ. එතකොට නම් මේ ගුරු ගෝල සම්බන්ධයක් ගැන තාම කතා කළ හැකි තත්ත්වයට මේ නැහැ නේද කියන දේ කොච්චර ගුරුවරයෙක් තෝරා ගන්න සුදුසුද කියන දේ ස්වභාවයක් තාම දන්නේ නැහැ නේද මේ ප්‍රමණයට. මම තේරුම් ගත්ත විදිහට වැරදි දන්නේ නැහැ. මේ සත්‍යත්වමානේ ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කාට හරි ඉගෙන කතා කරන්න පුළුවන් නම් කතා කරන්න ඒක හොඳයි. නැත්තම් මාව ගුරු වෙනවා මෙතන. තේරුවන් සරණයි දරුවන්ට එහෙනම් මම හදාගත්ත කවි ප්‍රකාශ කරන්න. ඇත්තටම කුක්කුසාති රජතුමා ගැන අපි කතා අහලා තියෙනවා. කුක්කුසාති රජතුමා කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේගේ චර්යාව පිළිබඳව සමීප දර්ශනයකට එහෙම සමීප අවබෝධයකට ඇවිල්ලා නෙවෙයි. නමුත් ඒ අසුපමෙන් කියන්නේ මෙන්න මේ විදිය ශාස්ත්‍රඥාන්සී කෙනෙක් ඉන්නවා කියන දේවල් අහලා ඒ කෙරෙහි පැහැදිලා ඒ ප්‍රතිපදාව යෙදිච්ච කෙනෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයක් මට මතක් වුණා. දැන් මේවා කවිත් මේ කතා කරපු දේ තුල තියෙන්නේ තේම ගැටියක්. කිසි කෙනෙක් කියනකොට කරනකොට තමන්ගේ ෆ්‍රීකවන්සි එකත් එක්ක ඇත්තටම බොහෝම කිතුන් යනවා නම් ඒ කියන්නේ Tamanth තේරෙනවා නම් මගේ හදවත තේරුම් ගත ඒ විදිහේ සත්‍යයක් ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන බව තේරෙනවා නම් එතන සමීපතාවයක් ශ්‍රද්ධාවක් කියන දේවල් ඇති වෙනවා කියන එක විතරක් මට මතක් කරන්න පුළුවන් තෙරුවන් සරණයි. වෝකින් ගියන් මතක ඒක දුන්නේ නැහැ මතක කරපිට ඒ වගේම තියෙනවා මේ සාකච්ඡා විදිහට මතක් වෙනවා නේද බුදුහාමුදුරුවෝ සත්‍යේ වෙනස් ඇති අපි ගන්න ඕනද බුදුහාමුදුරුවෝ ඒ தත්ත්වයේ මේ කාලේ යම් කිසි කෙනෙක් පොතපත බලාගෙන වුණත් ඉන්ටර්නෙට් එකේ බොහොම ගැඹුරු දැන් Tamanට කිසිම يعني සමාජ ශාස්ත්‍රයව පිළිදෙම කෙසේ වෙතත් සුතුමේ දැනුමවත් නැති කෙනෙකුට පුළුවන් අද ඉන්ටර්නෙට් එකේ දේශනාවක් දාන්න බොහොම සුතුමේ දැනුමක් තියෙන කෙනෙක් හැටියට පොතක් බලාගෙන කියලා හරි හරි ඒ සාකච්ඡාව විදිහට අපි දකිනවා. එතකොට මේ කෙනෙකුට ඒ ප්‍රමණින් පුළුවන් ද අද කාලේ කියන සත්‍යයෙන් වාන්සි සමග සක්මන්න පුළුවන් ද අපිට මේ අද කාලේ එහෙම random වශයෙන් දෙයක් කියලා මම මේ සාකච්ඡාවට මම දාන ප්‍රමණය මොකද ඔබතුමා කිව්ව දේ බොහොම වැදගත්. මම මේ විවිධ පැත්තෙන් දේවල් දානවා මගේ පුදුලි මතෙම නොවෙන්න පුළුවන්. නමුත් මම විවිධ පැත්තෙන් දේවල් දානවා ඒවත් මතු කර ගන්න ඕන නිසා හොඳ අනිත් සත්‍ය කතා කරන්න. එහෙම නැත්නම් ඒ පහසු නම් අපිට අනිවාර්යයෙන්ම තේරෙනවා එහෙම ඉන්නකොට තියෙන පහසුව සහ ඒ දවස්වල තමාතුල තියෙනස තියෙනවා. මම නම් නංගන් කියන්නේ නැහැ. නමුත් අපිටත් ගුරුවරයෝ ඉඳලා තිනවා ඒ පිළිගත්තේ ගුරුවරයෝ හැටියට යම් කිසි කාලවල. ඊට පස්සේ ඒ කුරු සම්බන්ධකම් වලින් අයින් වෙලා ඉන්න සම්බන්ධ කාලවලුත් තිබුණා තිනවා. එතකොටත් ඒ තමාතුල වෙනස තේරෙනවා. ඉතින් දෘමයයි සත්‍යතුමාගේ සත්‍යක දේශනාව අහනකොට පවාට සත්‍යතුමා එකතැනක කිව්වා මේ දේශනාව තුළ මොකද කිව්වේ find the teacher who kills you කියලා කිව්වා. ඒක මොනතරම් ඒක හොඳ කියමනක්ද මොකද කියන දේ මොකද අපිට සමාන අවස්ථාවල හම්බෙලා තියෙනවා යම් ගුරුවරයෙ මේ අපිට බොහොම හිත රිදෙන විදිහට දේවල් කියනවා සරලට. ඒ අවසර හිත රිදිලක් තියෙනවා හිත රිදිලා ඉන්නලක් තියෙනවා. නමුත් එහෙම පොසිකාලික හිතනවා ඉතින් ඒ කියලා තියෙන්නේ මොනතරම් හොඳ හිතින්ද කියන දේ තේරෙනවා සමාන අවස්ථාවල. ඉතින් ඒ වගේ හිතුවට මතක් වුණා මේ සත්‍යතුමයි අහන්නේ ඒකට ඒ කියලා සතගත මාසි දේශනා කළ තියෙනවා කියලා සත්‍යතුම මතක් කරලා මේ හොඳ අධ්‍යාත්මික ගුරුවරු හම්බුනාම ඒ ගුරුවරයා තමන් එළෙව්වත් නැවත නැවත පස්සෙන් ගිහිල්ලා හව වැඳවතී හෝ ඒ සම්බන්ධය තියාගන්න පුළුවන් නම් හොඳයි කියන කාරණාව. ඉතින් මම හිතන හරි හොඳ සාකච්ඡාවක් වෙන්න කියලා. මොකද වැඩිච්ච තැන් හදාගන්න පුළුවන් තමන්ට තමන් ගුරුවරු ඉඳලා අතහැරලා තියෙනවා නම් නැවත හරි කියලා සමාවදාය ඉන්න කියලා හරි. දැන් ඒ වගේම අපිට චැලෙන්ජ් එකක් තියෙනවා මේ මොකද අපි ඉස්කෝලයක් දැක්කට කිහිපෙරන අපි රස්සාවක ඉන්ටර්නෙට් එක නැත්නම් ගැසට් එක දැක්කට රස්සාව අපි වෙන්නේ නැහැ. තාම රස්සාවට අපි ගන්න එපේ. ගත් වෙලා තමයි අපි දිගන්නේ මෙතන තමන් කැන්ඩිඩේට් ඇප්ලිකන්ට් ගත් වෙලා තමයි දැන් ඉන්න තමන් ශිෂ්‍ය ගුරුකාන්ද චන්ද්‍රමාත්මී කේස් එක චන්ද්‍රමාත්මී තමයි ඇප්ලිකන්ට් ශිෂ්‍ය කරගත්තම තමයි දිනුම. එහෙනම් අපිට තියෙනවා යමක් දිනා ගන්න. එහෙනම් අපිට තියෙනවා ගුරුවරයෙක් දිනා ගන්න හොඳ ගුරුවරයෙක් හඳුනාගෙන කියන විදිහට මම හිතනවා. මට අපිට කියන්නේ මට නැවතත් ගුරුවරයෙක් සමීප කර ගන්න සමීපව කැමැත්තක් ඇති වුණා. මේ දේශනාව අහලා ඒක උත්සාහ ගන්න ඕනේ මම දිනා ගන්න. හොඳයි. තවත් කල්ලාන මිත්‍රට අවස්ථාවක්. කතා බහ කරන මේ මාර්ගයේදී මෙන්න මෙතන මේ කරන්න මෙන්න මෙහෙම නම් මෙහෙම කරන්න කියන ගුරුවරයෙක් නුනට ඊට කලින් ඔය ආචාන් අපි දන්නවර මන් ඌරි දත්තාන්තු උන්වහන්සේ තමයි මේක ඉස්සරම හොයාගත්ත සාහූ කියන අන්තරුත් උදේකලා බාහනා කරලා කළ බුද්ධ කියන එක. උන්වහන්සේගේ ආභාසයෙන් තමයි ඔය ආචාන් මහා බුව ඥාන සම්පන්න පස්සේ අචාන් මම්බෝධි ජානෝ ශ්‍රී ධම්මවරෝ කියන ඒ ධම්මදාරෝ කියන ඒ හන්තුන් නම ඇති වුණේ. මගේ දල වශයෙන් ඇති වෙන තේරුම සමහර මම වැඩි දෙයක් පුළුවන්. නමුත් අර බෝධිසත්වහන්සේගේ මේ බලපෑම උන්වහන්සේලාට ලැබුණා. ඒකත් එක්තරා ගුරු ඇසුරක් වෙනවා. මොකද ඒ කරපු විදිහට මම කරන්න ඕනේ කියන අදහසේ කියන උන්වහන්සේ මොකද කිව්වේ කියලා හොයන්නේ. අර තමන්ට ලැජ්ජා බය දෙක රැකෙන ගුරුවරෙක් තමයි ඉන්නෝ. ඒ කියන්නේ මම මේක කරොත් මගේ ගුරුතුමා මට මොනවද කියයිද? මං කිය අර ෆෝන් ලව් කියලා අනිත් කොමිට්මන්ට් එක තියෙන කෙනෙක් තමන්ට ඇති වෙනවා. ඒක ඇති කරගන්න මොන ඇති වෙනවා සාමාන්‍යයෙන් ඒ ගැඹුරට යනකොට. අපේ චිත්තාන්තනේ කෙනෙක් කියලා චිත්තාන්තනේ කියලා එයා කැමති මාර්ගයට අවතීන වෙනකොට අනිත් අය කියව එක්ක බලනවා කොහොමද කෙරේ කියලා අරගෙන හොයනවා. අන්න ඒ වගේ. ඒ වගේ දෙයක් හරි සිද්ධ වෙනවා. ඒකට සමන් ඒකට ටියුනප් වෙලා එනවා. ඒකෙන්ද අර ඒ ගුරු ආධ්‍යාත්මික ගුරුතුමෙක්ගේ ගුරුතුමියකගේ ඒ ආභාස ලැබෙන්නේ. මාත් මෙහෙම වෙන්න ඕනේ කියලා සමන්ද හිතන ගතියක් එන්න ඕනේ. නැත්තම් අපි හිතමු එයා මට මොනවද කියයි. මොකද අපි දැන් අප ගමන් යන මාර්ගයට අනුව අප ගැන දන්නා දෙවිවරු තින්ට දෙතියයි මිනිස්සුනව නැත්තු. මොකද ඇත්තම අපිට යොමු කරන්න දෙට තියන මං අර ජීවී බාහිර දාරු කියලා තුමාට. හැබැයි මේක ගැඹුරට මේකට බැස්සාම ඒක වෙන දෙයක්. තමන්ට ඒ ෆ්‍රීකන්සි එකට අනුව ධාතු සෝභිච්ච වේ සත්ත සංසන්දෙන් සම්මතික් වේ. අදහස් වශයෙන් ඒකෙ යාවල එනවා. ද පුසාති ඒ කතාව දුනත් දැන් කිව්ව එක අපිට ඉතින්දී බුදුහාර හමුවා අතන. ඒ ධර්ම කියන කන් දන්නේ නැහැ මේ මං හොයාගෙන යන ගුරුතුමාද කියලා. කියලා ඒක තේරුම් ගත්තට පස්සේ තමයි තේන්නේ මේ සම්පත් මං හොයාන තථාගතයන් වහන්සේ කියලා. එතකොට ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න ඕන කියන අදහස තමයි මම කියන්න හදන දේ මං හිතනවා එහෙමයි කියලා. මං හිතර මං කියන්න හදන දේ තේරුමයි. මම කියන්නේ මේ ගුරුවරයා කියලා මෙයා මගේ ගුරුවරයා කියලා එයාගෙන් සහතිකයක් ගන්න කියන එක නෙවෙයි. දැන් ශිෂ්‍යර දිවෙණි ක්‍රමයට අනුව හෙළ විතරක් නෙවෙයි ඔන්තනකෙටින් අප කැමති විදිහක් තියෙනවා. මොකද අපේ තියෙනවා හයරාකික ලෝඩර් එකක්. මෙයා මෙයා මෙහෙම වුණා මෙයා මෙහෙම වුණා මෙහෙම වුණා මම ඉන්නදා බාලපත්ති මං ඉන්නකොට ඊට පස්සේ එන්නේ. හැබැයි ටික දැනගත්තා විශ්වපද ඊට පස්සේ අපිට ඒක මේ අර සංගීතය හදාගන්න ඊට ගන්න කෙනෙක් එක පාට යාට ඕන වෙනවා. එය ඇල්බම් එකක් හදාන්න ඒ වගේ මට සිද්ධෙන්න පුළුවන් ගුරුවරෙක් වෙන්න. ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් ප්‍රසන්න වෙන්න සම්පූර්ණ අන්තවන් බොහොමලේ කතා කරන්නේ මොකක්ද විශාන සතුත්‍රාණේ මේ තාපයක් මුදින දින තාපයක් අනිවාර්ය මේ ගැන කතා මේ ගැනම කතා ගන්න පුළුවන් ඔත්තුස්ස කැමති විදිහට අපිට එහෙම යමු වෙන නේද මේ චරිසූත්‍රයේ පසුවට හරි එන විදිහට අරගෙන නේ හොඳයි කල්යාණ මිත්‍රෙන්ට මේ නැද්ද මේ ගැන අදහස ගැන ටිකක් කතා ඔඩුවට එන්නේ නැද්ද දැන් මට නම් හිතන සතුත්‍රාණේ කියන විදිහට අවසන් කියපු විදිහ දෙවල් හැටියට අර මේ ගුරුවරයෙකු අධ්‍යාත්මික ගුරුවරයෙකු හොයා ගැනීමේ තියෙන මේ අවශ්‍යතාවය කියන්නේ ඒක තියෙන හොඳ පැත්ත ටික හඟුණා ඒ වගේම තේරෙන මේ අධ්‍යාත්මික ගුරුවරයා කියලා කියන්නේ තමන් සමග තමන් සමග අත්දැක දැනගෙන මම දන්න මම සුගත් විදිහ වැඩි කියලා අපි දැන් ඒ වගේ අපේ මේ ඔෆ්ලයින් සාකච්ඡා කරන තැන් වල නම් අර මෙන්ටල් රිලේෂන්ෂිප් එකක් තියෙනවනේ හදා දැන් මේ ඔස්ට්‍රේලියාව නම් එහෙම ඇති කරනවා මේ මේ සල්ලි ගේවල අරගෙන මෙන්ටල් රිලේෂන්ෂිප් හදනවා තව කෙනෙකුට තව කෙනෙක් ගයිඩ් කරන මුගක් වෙලාවට ඩිරෙක්ටර් කෙනෙකුට නම් ඌට උඩ ඉන්නේ CS officer කෙනෙක් වගේ කෙනෙක්ලා ඒ වගේ එමේ එදේ දාතකින් බොහොම සුවඳ සම්බන්ධතාවයක් ඇති වෙනවා නිකන් රාජකාරි මට්ටමේ තියෙන සුපර්වයිසර් සම්බන්ධකම නෙමෙයි වෙනම ළඟින් දෙන්න දැනුවත් ඇතු වෙන දෙන්න අඳුරාගෙන හද එක්ස්පීරියන්ස් දැනගෙන එහෙම යන අන්න ඒ වගේ රිලේෂන්ෂිප් එකක් කියලා මට හිතුණා මේ කියන්නේ තමන්ව අඳුනා ගන්න කෙනෙක් තමන්ව දැනගන්න කෙනෙක් ඉතින් ඒකත් එහෙම තියෙනවා නම් මොන තරම් හොඳයිද කියලා ඉතින් වෙන කල්‍යාණ මිත්‍රින්ට කිසිවක් නැද්ද මේ ගැන කතා කරන්න තමන්ගේ අත්දැකීම් වලින් කියනවා හොඳයි චන්ද්‍රා මහත්මිය කිව්වා වගේ කතා කරන්න කිව්වටම කතා කරන්න ඕනේ නැහැ සමුත් යමක් තියෙනවා නම් ඒ චන්ද්‍රා මහත්මිය කිව්වා වගේ අපිට හදවත දෙන්න යමක් කියන්න කාට හරි ඉන්නවද මෙතන මේ වගේ තමන්ට අධ්‍යාත්මික ගුරුවරයෙක් ඉන්න කට්ටියක් ඉන්නවද කවුරු හරි කිසිම කරනවා කියලා දෙනාටම මම බොහොම මම ගොම මොමනායි නාගනීටි දේශතිය සමාලාවදී මට කතා කරන්න බැරි වෙනවා මගේ මේ තියෙන ආබාධ නිසා දැන් තදනම් මොකක් හරි අදහසක් කියන්න තිබුණා දැන් අපි ධර්මයේ දන්නේ නැතිම කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහපුවාම යන්නේ ස්වාමීන් වහන්සේ කලින් කිව්වනෝ මාත්‍යාවගේ ඉතනවා ඔළුව උඩ තියාගෙන හගෙන යනකොට ගුරුවරු TV විදියට මාර්ග වේගන එනවා මම හදවතින්ම ගරු කරන ගුරුවරු කියන්නේ මම දැකලවත් නැහැ net එකෙන් අහලා ඒ ධර්මය අහනකොට මට අර කලින් කීව ධර්මයට වැඩිය හොඳයි කියලා හිතෙනවා හොඳයි මේ යම් දෙයක් තේරෙනවා ඒ කියන්නේ දැන් ශ්‍රද්ධාව නැති වෙලා ශ්‍රද්ධාව ඇති කරගන්න උදව් කරන කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න තමයි කියන්නේ භාවනාව ගැන තවත් ගුරුවරු ඉන්නවා. එතකොට දැන් ඉන්ටර්නෙට් එකෙන් අහලා එතුමන් ලගේ මේ ධර්ම දේශනා අහපුවාම එනවා මේ තමයි හරි. එතකොට ඊට වැඩි දෙයක් කියවම එතුමා එතුමා තමයි හරි කියලා. ඉතින් මේ විදිහට මාර්ගී තමයි මේ තරක් කල්ලා තවත් හොඳ ධර්මයක් ඇහුවොත් තවත් අවබෝධයෙන් ධර්මයක් ඇහුවොත් මට එතුමා දැන් අමගේ හිතේ ඉන්න ගුරුවරයාට වැඩි මේ ධර්මයේ තමයි හද කියලා. ඉතින් ඒක නිසා අපි මේ ඔය සියලු දේම මම නම් දැඳිලා නැහැ. දික්තියකට අහු වෙලත් නැහැ. මම මේ යම් කිසි දෙයක් කිව්වොත් ඒක දැන් තියෙන දෙයට වැඩි යමක් තේරුම් ගියොත් එහෙම හිතනවා. ඒ ගුරුතුම අවුවම හොඳයි. මීටත් වැඩි කියලා. මීටත් වැඩි නේ. ආ ඒ කියන එක මට හොඳට තේරුණා නේද කියන්නේ. ඒ විදිහට තමයි මම දැනට තවරාගෙන තියෙන මම වැරදීමක් කියන සමාවෙන්න තිරුවන් සරණයි. ඒක තමයි සම්මත මාතෘකාව වෙන්නේ. මේ සම්මත මාතෘකාව කියුබ් දෙවල් දෙක නේ මට හිතුණා මේ විදිහට කියන්න මේ චන්ද්‍ර මහත්මයා හෝ වෙන කෙනෙක් නිවැරදි කරන්න පුළුවන්. එතකොට චන්ද්‍ර මහත්මයා කිව්වේ එතනත් නැවතත් අර සත්‍යතුම කලින් කිව්වා මේ ගුරු සම්බන්ධයක් නෙවෙයි දේශකෙක්ගේ වණහන එකක් නෙවෙයි කියන්නේ. එතකොට එයාට ගුරු ලකින කෝරුවත් කමන්නේ අපේ පුරුද්දට කියන නිසා සිංහල භාෂාවෙන් කමක් නැහැ. නමුත් හරි ඒ අය ඉතින් ඔයා දන්නේ නැහැ මුකුත් නැහැ නිකන් ඔයා බණ අහනවා. ඉතින් ඔයා හිතන් ඉන්නවා හොඳ ගුරුවෙක් කියලා. ඉතින් ඒක කමක් නැහැ ඒ වචන කිව්වට. නමුත් දැන් ඔතනින් ඔබට ගිය රිලේෂන්ෂිප් එකක් සම්බන්ධතාවයක් ගොඩනගන්න කියන එක නේද මේ අපිට කියවෙන්නේ. ඒ කියන්නේ ඔතින් එහාට සමන්ත ඊට පස්සේ කොංගම අහලා දැනගෙන දැන් ඔන්න මෙන්න මෙතන නම් හොඳයි වගේ කියලා නතර වෙන්න තනක් හිතුනම ඒතරත් සමග තියෙන වැඩිපුර සම්බන්ධ කමක් ගිහිල්ලා ඒ කියන්නේ ඩොලර් 5000ක් ගල එයා ටිකට කරගෙන හරි ගමන් නැහැ ගිහිල්ලා හම්බෙලා කකුල් වැල්ලා වැඳලා මෙන්න මෙහෙම සම්බන්ධ කමක් ඇති කරගෙන පුළුවන් නම් ඉන්ටර්නෙට් එකෙන් හරි පස්සේ එයා ගිත් එක සම්බන්ධකම් තියාගෙන එහෙම මං කියන්නේ ඒ වන්ට යන්න කියලා නම් මෙහෙම අවශ්‍යත් නැතිවත් ඇති. එහෙම අවශ්‍ය නැතිවත් ඇති. මං කියන්නේ ඒ කොහොම හරි ඒ වගේ ළඟ සම්බන්ධයක් අදවතරක සම්බන්ධකම් තමයි ගයිඩ් කරන්න පුළුවන් කෙනෙක් අදා ගන්න පුළුවන් නම් ඒක ඒ තුන්දේ නේද අධ්‍යාත්මික ගුරුලයා කියන දේ ඩිෆයින් වෙන කියලා මට හිතුණා. ආ දෙනවා තමයි දැනුවත් මහත්තයා ඔබතුමා අහන් කිව්ව දේන තමයි මට කලින් කිතුනේ සමහර ගුරුවරට තමයි මම මේ මට නම් දැන් මේ ප්ලේන් වල එහෙම යන්න බෑ මං හිතන් ඉතියා මං ඒතුමා හම් වෙන්න ඕන කියලා කිව්වා. එතකොට ඒ උන්වහන්සේ හම් වෙන්න ඕන මම යනවා සෙට්ටයි කියන්නේ මම යනවා ඇත්තටම මට යන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් අපි ධර්මයේ දිගට අහගෙන යනකොට අපි හිතෙනවා මීට වැඩි හොඳයි මේ ගුරුතුමා. මේ ගුරුතුමා කියන දේ තමයි මට හොඳට තේරෙන්නේ යම් යම් දේවල්. මේ වචනේ මට හොඳට තේරෙනවා. හොඳටම කී අභාවගෙනාව ගැන කියන එක මීට වැඩි හොඳට තේරුණා කියලා අන්න එහෙම වෙනස් වෙයි මගේ හිතේ නම් ඇති වෙනවා දැන්. අධ්‍යාත්මික වශයෙන් එහෙම බලපම ලෞකික වශයෙන් නම් දැන් හැම වෙලාවෙම ගුරුවරුනේ. සුභාධර්මයක් ගුරුවරු සමාන මම ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ අපේ කුංචි ළමයාගෙන් සමාහට කුංචි කාලේ දැන් නම් යා කියන්නේ ඕක වැරදි. ඔබ වැඩි ඔබ නෙවෙයි මෙහෙමයි කියන ගොඩක් වෙලාවට කියන ඔය ඔබ නෙවෙයි යන්නේ මේ පාරෙන් යන්නේ එතකොට ළඟයි කියලා කියන. එතකොට මේ වෙලාවට ඇති වෙන්නේ ඒ ගුරුවරයා තමයි ළමයා. ඉතින් එහෙම තමයි මේ දැන් මොකද මම නම් මම දැනලා තියෙන මගේ අවබෝධය පෙරවන් සරණයි කියලා දෙනවා. හොඳයි. හොඳයි අනිත් කල්‍යාණ මිත්‍රෙන්ටත් පුළුවන් නම් එකතු වෙන්න. පෙරවන් සරණයි දැන් මහත්මයා මරස්නේ පොඩි ඔව් කියන චන්ද්‍රමාත්මේ දැන් අපි ඉතර යාර රත්විනීත සූත්‍රයේ තියෙනවා දැන් එක රටේ ගිහිල්ලා ඊළඟට තව රටේ ගිහිල්ලා ඔව් මොහොම කියලා නිවට නැතු මුල ඉඳලා ගෙලීම මම කියනක ඇහෙන්නේ නැද්ද මම නම් කතා කරනවා. ඔව් දැන් එනවා කියන්න. හොඳයි දැන් රත්විනීත සූත්‍රයේ වාගේ එක රටේ ගින් එක තැනකට යනවා ඊට පස්සේ තව රටකින් තව රටකට යනවා එහෙම ගිහිල්ලා කරන බෝම් පින්කන් දවාගේ මේ ඔබතුමිය ප්‍රමතක් කරා වගේ අර මේ පහුල අතාරිනා වගේ එතන ගුරුවරයත් කොවිලේ අතාරින්න ඕනේ කියන දේ එතකොට හැඟුණා මේක එකත් ඇත්ත. මේ ඒ වගේම එතකොට මතක් වුණා අපිට එහෙම ගුරු වරේක අධ්‍යාත්මික ගුරුවරයෙක් වුවත් වශයෙන් කියන නම් ඒලා ගුරුවරයෙක් කියන වචනේ නෙවෙයි අධ්‍යාත්මික ගුරුවරයෙක් කියන වචනේ වටිනවා. ඌ මේ කල්‍යාණ මිත්‍රෙක් යපි තමයි ඇසුර අයින් කරන වෙන්න සිද්ධ වුණා මේ රැකියාවේ ඒ කියන්නේ ඒ මොන ගේන අවස්ථාවේ පිටින්ද ඒ වෙනස් වෙච්චින්ද එතකොට ඉතින් අපි බොහොම කියන්නේ කනගාටු නම් ප්‍රොසෙස් කිව්වේ නෑ කනගාටු වෙන්න නෙමෙයි තියෙන්නේ දැන් මට දෙන්න පුළුවන් දේ දීලා තියෙනවා කියලා තියෙනවා දැන් Tamanට කර ගන්න පුළුවන් කියලා එතකොට මට මතක් වුණා සත්‍යතුමාගේ ඊයේ සතියේ දේශනාවේදී කිව්වා අර මේ අතාරිනා කියලා රුඩේ නම් අතාරිනා වගේ ඊට පස්සේ කුරුල්ල ගම කියලා කිව්වේ ඒ කුරුල්ල දෙම කුරුල්ල මව පෙටි අතාරිනා වගේ උඩට ඒක තමයි තමයි අපි අහලා තියෙනවා කියලා දැනෙන්නේ. ඉතින් ඒ වගේ ඒ සලකු ගුරුවරු. ඉතින් ඒ එතකොට ඉතින් ඔබතුමිය දැන් කිව්වාගේ ගුරුවරයා නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ගුරුවරගෙන් ගත්තා ඒ දේ ගුරුවරයෙන් ගුරු කවුරුවෙ තියාගෙන ඒ අතරලා ඉතින් එයාට තමන්ට යන්න පුළුවන් හැකියාව තියෙනවද කියන දේ. මුන්දේ තේම හිතුණා. හොඳයි. මම හිතනවා මේ සත්‍යත්වමාදි මොන සත්‍යත්වමාන් ටිකක් කියලා අපි කතා කරපු නිසා. ඇතුළටම ඡන්ද හිතෙන්නේ නැති තරම් අපිරිසිදු තැනක් අපිරිසිදු නෑ එද නමුත් එයා මේ රටේ ඉහළම අප මිඩල් ක්ලාස් කියලා කියන්නේ දුර මධ්‍යම පන්තියේ ඉඳලා අර ඉන්දියාවේ ඉතින්ට ගියාම මේ පන්සලට ගියාම මේ කුටියට ගියාම තිබුණේ එක අපවිත්‍රයි. නමුත් මේ දැක්ක ගම යාට ඔක්කොම අමතක වෙලා ඒ කියන්නේ අර අපි කියන අර කවුද අපි සුමේද තාපසේකානන් දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ දැක්ක ගමන්ම අර මඩේ දිගා වුණා. ඒ වගේ දිගා වෙලා ඇකම දිගා කරලා කකුල් දෙක අල්ලලා කවදාවත් තාපත් දෙලා නැහැ. ඊට පස්සේ ඒ කියන හැම දෙයක්ම කළා. හැබැයි ඒ චර්යාවට අනුව එහෙම දැනී ඒ හමුවෙච්ච ගුරුතුමා තවදී මාලිත් ඥාතවදී දැන් මෙයාකු ඉටවදී ධර්මයේ තේරුම් ගත්ත ඉටවදී දොහවනා කරලා හැම දෙයක්ම කියන දෙයක්ම දෙයක් කරලා භවනා කළා. යාට ඒ දෙයක් කොහොම හරි යාට තියා කියන හැටි ටික තේරුම් ඒ තේරුමට පස්සේ ඒ ගුරුතුමා කියව මේකෙන් දෙයක් කියන්නේ අනිත්‍යයෙන් කියන්නේ තරයි. නමුත් ඒ හසුත් දෙකේ වෙනස එයා ඔක්කේ කියන ඔක්කොම කරද්ද වෙන නමුත් ඒ කියන්න පුළුවන් හරියක් එයා කියන්න පුළුවන් හරියක් කියනවා. අර ගුරු ගෞරවය තියෙනවා. ඒ ගුරුවරයා කියලා දුන්න ධර්ම නෙමෙයි දැන් කියන්නේ. ඒ අනුසාරගත්තේ සුජි කියන අවබෝධයට ආපු අතිසම්පන්න ධර්මතාවයන් තමයි දැන් මෙයා උගන්නා. අරයා එහෙම දෙයක් කියන්නේ නෑ. නමුත් ඒක සම්පූර්ණ තේරෙන මාකිය රක්ෂිකයන් තුටි තියෙනවා. හරි පුතා වෙලියක් තේරුම් ගන්න. අනේ වාචි. මේක මේ දේශකේ ඇහුම්කන් දීමක් නෙවෙයි. සම්පූර්ණ තමන්ගේ ආධ්‍යාත්මික කැපකිරීමක නිවින්දනය කරලා ඔපරේෂන් එකක් කරනවා කියන. හැබැයි ඡන්ති සූත්‍රය අනුව මේක සිද්ධ වී තියෙනවා. මොකද සමහරට අපි පිළිගන්න අපි විශ්ි පිළිගන්න ලබට වැරියා අපුන් වක්ලට පර්ෆෙක්ට් ගුරු වෙන බලාපොරොත්තු පර්ෆෙක්ට් ගුරු නෑ කොයි වත් තවන්න බෑ පර්ෆෙක්ට් කෙනෙක්. දැන් මේ කොහොම කැමති අර පතුරු වලින් පෙන්නව තමයි අපි ඉව දෙන්නයි කියලා කියන තියෙන එකයි වෙන්නේ. අර හිටි මතාලම සහතන් වහන්සේ නම් ඒ වගේ අප ළඟ තියෙන ස්ටැටිස් කාඩ් කරනවා. යමන් දෙයක් බැලුවේ නැත්තම් මම අකමැති කියන අදික්ක කතා කරනවා නම් ඒක දෙයක් මගේ අකමැත්තක් කියන්නේ. ඒ වගේ අපි ජජ්මන්ට් කියන ගුරු ගුරු කියන වචන නිච්චර කියලා දෙන්න කල්‍ය ආධ්‍යාත්මික කල්‍යාණ මිත්‍රෙක් කිස්තම් මං බොහොම අමාරු දැන් කතා අඩු වීමෙන්ම තේරෙනවා අපි හැමෝම අපේ ළඟ තියෙනවා ඊග එකක්. මේක පවරන්න අපි අකමැති. ගැළපෙන තරම් වෙලක් නැහැ. ඒක අපු සන්තුනක් තාම ආදරේ නැහැ. අර ආනන්ද හාමුදුරු අර මේක ශාලා ළඟට ගියා. මේක ශාලා ගියා මේ මන් දන්නේ බුදුහාරු මොනවා කියනවද කියලා. මේ මගේ අප්පච්චි බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කිරීම නැහැ. මගේ මහා උපාධිකවරු ඒ වචන පිතාමහ මෙහෙමයි කියේ. නමුත් බුදුහාරු දෙන්නම අනාගාමනා කියලා කිව්වා. ඊට පස්සේ ආනන්දහාමිගේ මන් දන්නේ නැගෙනිය බුදුහාරු එකයි කියවි කියලා. අනේ බුදුහාරු තිබිච්ච ඉන්නේ ආදරේ. ඒකම බුදුහාරු කියන ආනන්දහාමි තිබිච්ච දැන් නමුත් ඊට කලින් හිටපු එක්කෙන මේ ගිය බුදුහාන්ට කියා බුදුහාන් අපි මේ පාරින් යමු උදාහරණ කරන්නේ අපි මේ පාරින් ආයිත් යා කියලා බුදුහාන්ට මේ පාරින් බුදුහාමුදුරන්ට උපස්ථාන කරන්න පටන් ගත්තේ. පාත්‍රි බිමතේ ගියාය. හිතල බලන්න. බුදුහාමුදුරු දෙකේ උච්චර පුතේ පාත්‍රි අරගෙන දරම භාග්‍යවන්ත කෙනෙක්. ඊයර අවබෝධේ නැහැ. අන්නතර කරෙන්ද වෙනවා. කරෙන්ද කිය වදින ඉන්නේ ඒක ආත්ම නිවේදනයක් ඉන්නවා. සතුටුයි තමයි මොකද ඒක ලොකුම වැදගත්කමක් කියලා දැන් අතන මොකද මේ කියන කීප දේ තමයි වඩාත් වැදගත් වෙන්නේ කියලා මට හිතුණා අද කාට මොකද මම දන්නවා මෙතන ඉන්න පවුනක් නෙමෙයි මේ බෞද්ධ ලෝකේ කවුරුත් දැන් තථාගතයන් වහන්සේ නන්න බුදුහාමුදුරු කියපු ගමන් සාදු සාදු කියාගෙන කියනවනේ බුදුහාමුදුරු කිව්ව කිව්වොත් ඔක්කොම ඒක නම් ඇත්ත කියලා නිකක් කියන්නේ ඒ වගේමයි මේ තමන් කියන දුක බුදුහාමුදුරු කිව්වක තමයි කියාගෙන කියන්නේ මොකද ඒ තරම් ඒ ප්‍රතිඥා රූපයක් හැදිලා තිනවා මේක පිළිගන්නවා තිනවා බුදුහාමුදුරු කිව්ව දේ පිළිගන්නවා කියලා ඉතින් ඒක එහෙම තමයි ඒක වෙනසක් නැහැ දැන් කාලේ මේ කියලා නැහැ බුදු මේ කියලා මම එක කිව්වා නිකන් කියන්නේ ඉතින් මේ කියලා දැන් කාලේ ඉතින් ඒක කියලා තමයි නමට කියන්නේ නමුත් මේ දැන් තමන්ගේ අල්ලපු ගෙදර එහෙම නැත්නම් තමන් සමග මේ අස්සාවක නෙමෙයි නැත්නම් තමන්ට මේ හම්බෙන පරිසරයේ කෙනෙක් ධර්මය දැකලා අවබෝධ කරගෙන හරි කතා කරොත් ඔන්න අර පුද්ගලයා තුළ මේ කියන මතු වෙනවා. ඒකෝ එයා කැමති නෑ අර පිළිගන්න හෝ මං කියන හදා සත්‍ය නෑ මොකද මේකේ තමයි රියැලිටි එක. මොකද බුදුහාමුදුර ඉන්න කාලේ මේ ගිහි හිටිය බුදුහාමුදුරුත් එක්ක ගියා. නමුත් එයාට දැන් අපිට වගේ මේ පොත්පත්වලින් දැකලා අවුරුදු ගානක් අහලා බුදුහාමුදුර ගැන පොත්පත්වල නිවිසු දැනුමක් නෙමෙයි මේ තියෙන්නේ ළඟේ තමන්ගේ ගමේ ඉන්න කෙනා. ඒ මට්ටම සත්‍යත්වයන් මං කියන්නේ ඒකට සිනාද දැනව කියන ලඳේ. මොකද මේ පිළිගන්න අකමැත්ත තියෙන මේ දැන් කාලේ මේ මාත් එක්ක ඉන්න අපිට පේන්නේ නෑ මේ කියන සත්‍ය යථාර්ථේ. ගුරු කවර ගැනීම කෙසේ වෙතත් එහෙම ඒක කොහෙන් හම් වෙනවද දන්නේ නැහැ ඒක සතුමත් එක්ක අපි හැමදාම ජනිමිනා පුණ්‍යකම් වෙන්නේ කියලා මාමේ බාල සමාධි මොසතර සමාධි මොහොත මේ ප්‍රාර්ථනාව සමුද්‍රයට පටන් ගන්න පන්සන්නේ සතුටුමනි කල්ලා නුත්‍යෙනි කතාන්දරලා අවධිකන් නිහඬවදි ඉන්නකොට හිතල ගන්න එයි මම නිහඬවදි ඉන්නේ කතා කරනකොට හිතල ගොඩට කමන්නේ නමුත් කතා ගන්න මේ කතා ගන්න අපි කල්ලා නුත්‍යෙනි සාකච්ඡාවට එකතු වෙන්න මගේ පස්සේ මම යාවේ පස්සේ යන්න ඕනේ. එයා මගේ ළඟ තියාගෙන ඉන්නේ උන්න දැන් ගෙදර යන්න දෙනවා කියලා අසාහන ගැතිය. ඒකත් හොඳ ගුරුවරයෙක් විදියට ලක්ෂණය. ඒ තත්ත්වයක ගෝලේ යකිත කෙනෙක් පත්ලා ඉන්න ඕන එවැනි කෙනෙකුට ඒක කියලා දෙන එක. දැන් මෙහෙම ඉන්න කියලා එවැනි ඒ වගේ තත්ත්වයන් තමයි මම හිතන්නේ දෙක සත්‍යජි කුමාරා කිව්වේ අතරින් හතරට කතා කරනවා කියන්නේ එවැනි ගුරුවරයෙක් ඇසුර ලැබෙනකොට එවැනි ජීවන් වෙන්න ඉඩ තියෙනවා. ඒක තේරුම් ගන්න සමහරක් වෙලාවට අපහසු වෙන ඉඩ තියෙනවා. ඒ වගේම ගුරුවරයෙක් තෝරගන්නවා කියන එක ගුරුවරයෙකුට ඇලෙන්න අපිට හොඳ නැහැ. උපාදානයේ කියන එක අපි අර මුලින් පටන් ගන්නකොට ඕලාරික උපාදානේ වගේ නෙමෙයි, දේවල් කරවල් ළමයි වාහන වගේ නෙමෙයි, ධර්ම මාර්ගයට වැටෙනකොට අර මෙතන ටිකක් තවත් ටිකක් හිතන්න හිතෙනවා කියන එක මගේ සංකල්ප වලට අනුකූලව තෝරගන්නවා කියන එක. ඒකට අපි දන්නේ නැහැ ඇත්තටම මගේ සංකල්ප හරියද වැරදිද කියලා. ඒ අනුව තමයි මුලදී මුලදී ගුරු තෝරගන්න කියන එක හිතෙනවා. නමුත් ධර්ම මාර්ගයේ ටික ටික යනකොට මේ යන්නේ කොහෙද, මේ යන තැනට මම කිච්චු වෙනවද කියන එක අනුව තමයි ධර්ම මාර්ගයේ පස්සට නිහම් වෙන ගුරු එක්ක සම්බන්ධ වෙන්නේ කියන්නේ. දැන් සම්මේලන චිත්‍රමාර්ගයේ තවත් කලින් සිංහ පුලංගක තියෙන සමන්ත මේ අධ්‍යාත්මික ගුරුවරයෝ හම්බෙලා තියෙනවා නම් ඒ අධ්‍යක්ෂ සංහාරි එමන අධ්‍යාත්මික ගුරුවරයෝ හොයාගන්නලා යාම තුල ලැබිච්ච අධ්‍යක්ෂ මල් තියෙනවා නම් කියන්න පුළුවන් අපිට තව කෙටි වෙලාවක් තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ධම්මා හේතුඵල ධර්මයේ තියෙන සත්‍යය තමයි. ඒ විශේෂ දේශනා තුළ දේවල් සත්‍යය පැහැදිලි කරලා මේ දේශනා ඇතුළු සාකච්ඡාවන් වලට ශ්‍රවණය කිරීම තුළ ඒ පණිවිඩය හරියටම ගියාද කියන සැකය මතු වුණා. ඒ අනුව තමයි අද දවසේ තවදුරටත් දේවල් පැහැදිලි කර ගැනීම සඳහා සාකච්ඡාව කරන්නේ. ඉතින් එතෙන්දි දැනටම වුණත් මම හිතන්නේ නැහැ මේ වචන ආරම්භයේදී අපි ගියාම තාමත් ඒ වචන හරියටම අපිට ඕන යම් කිසි කෙනෙක් ගන්න සත්‍යත්වම අවබෝධයෙන් විදියටම අපි හැම දෙනාගේ හිත තුළටම ගිහිල්ලා තියෙනවාද කියලා. මොකද ගුරු වාකයි අධ්‍යාත්මික ගුරු වාකයි කියන වචන භාවිතයේ නමුත් අර්ථය මම හිතනවා දැන් පැහැදිලි කියලා. මොකද ඔබතුමා පැහැදිලි කළ ආකාරයටම මේ අධ්‍යාත්මික ගුරු වාකයි කියන වචනේ සත්‍යත්වම භාවිතා කරගෙන යන්නේ මේ සාකච්ඡා තුළ අපි මේ හොයාගන්න හොයන අධ්‍යාත්මික ගුරු වාකයි ගැන. ඉතින් අධ්‍යාත්මික ගුරු වාකයි කියන්නේ ඔබතුමා පැහැදිලි කළ ආකාරයටම තමා තුළ තමා හොයාගන්න උදව් කරන තමාට මේ කර්මාවෝද දක්වා දෙනියන්න මාස්ටර් එහෙම නැත්නම් තමා සමඟ සමීපව කටයුතු කරන ගුරු එක්කෙනෙක් අධ්‍යාත්මික ගුරු කියලා. නමුත් අනිත් අය ගුරු ලකින වශයෙන් සම්බන්ධයෙන් පාවිච්චි කරන බණ අහන අයට ඉතින් අපි ඒක වෙනස් කරන අමාරුනේ කාලයක් තිස්සේ කියනවා නම් ඒ වචන එහෙම පාවිච්චි කරගෙන ගියාවේ. නමුත් සාකච්ඡා කරලා අධ්‍යාත්මික ගුරු කියන්නේ මම හිතනවා මේ වෙනකොට අපිට පැහැදිලි වෙන්නේ පවතිනවා කියලා. අදහස මේකයි අද සාකච්ඡාවේ ආකාරයට කරන්න ඕනේ මහත්මයා. මේ හොඳයි වෙනත් අයට තියෙනවද තවත් ප්‍රශ්නයක් කියන සත්‍යත්ව මඩියම කරන්න? ඒකල අපි සත්‍යත්ව මඩියම මේ ප්‍රශ්නයක් දැක් තියෙනවා නะ ප්‍රශ්න වලින්. දැන් තවත් අතුමාර ප්‍රශ්නයක් තියෙනවනේ අහන්න ප්‍රශ්න. තේරිච්ච දේ තමයි අර අපිට ඇති වෙන්න උගක්ම උදව් කරන මේ හැම අපි ගුරු රහිතේ මම මේක තරම් දේශිකයන් ගැන ඉස්සලා කතා කරන්නේ. එතකොට ඒ අහනකොට මේ අපි අර ඇලීම් ගැටි කියන දෙක ගැන අපිට බලන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ දේවල් වල නේද දැනෙන්නේ මේ කියන අමතර මේ මෝහය කියන එක. ඒවත් නැත්නම් අපි මුලා වෙන තැන ගැන හරියටම වැටහීමක් ආවේ නැහැ කියන එක. ඉතින් ඇත්තටම මේ මුලා වෙන්නේ කොතනද කියන එක ගැන ඊට පස්සේ මට අහන්න ලැබුණා. ඒ මුලා වෙන තැන කියන්නේ ඇත්තටම දැන් අපේ ලෝකයේ අභ්‍යන්තරින් අපි හදාගන්න තැන තමයි අපි මුලා. එහෙම නැත්නම් බාහිරින් තැන දෙයක් ගැනම නම් අපිට පුළුවන් නොවැළී නොගැටි ඉන්න තරමට මනස යම් කිසි ප්‍රමාණයකින් පාලනය කරගන්න හැකි වෙන බව ඒ දේශනාවෙන් ඒක තේරුණා. ඊට පස්සේ තමයි ඇත්තටම හොයන්න පටන් ගත්තේ මේ මම මෙතන මීට වඩා දෙයක් තියෙනවා කියලා හොයන්න පටන් ගන්නම තමයි ඇත්තටම මේවා මේ ප්‍රැක්ටිස් කරන එහෙමත් නැත්නම් මේවා ක්‍රියාවේ යොදවන කියන්නේ ඒ වගේ ගුරු තත්ත්වයේ තියාගන්න පුළුවන් ඇත්තටම පොලේ නොවෙනවා කියන්නේ ගුරුවරයෙක් වගේ කියන්නේ කියන දේවල් අනුව බලන්න දේවල් කරන නමුත් ගුරුවරයා කියලා හිතා මං හිතාන හිතියද ගුරුවරයන්නේ ඒකත් තමයි බොහෝ දුරට හඩු කරමින් යන්නේ තමයි යන්නේ ඒකත් එක්ක කියලා හිතනවා. හැබැයි කියන වශයෙන් මම පාවිච්චි කරේ දැනට මේ අහපු දේවලු ඊට පස්සේ මේ ත්‍රිපිටකයේ පරිහරණය කිරීම තුලින් කරන දේවල් වලින් මොකද මට මම කලින් ඇත්තර මගේ ගුරුරු කියලා හිතාගෙන ඉන්න හිටපු ඒ විදිහට හලකපු يعني අධ්‍යාත්මික මට යම් කිසි විදිහකින් මේ අවිද්‍යාව දුරු කරගන්න මේ මෝහය දුරු කරගන්න උදව් වෙනවා කියපු සත්‍යයන් දිහා බලනකොට තේරුණා ඒව ගැළපෙන්නේ නැහැ නේද කියලා. එතකොට එකම වුණාම අපිට ඇත්තටම තේරෙනවා දැන් හොඳ දෙයින් වඩා හොඳ දේ තෝරගන්න ඕනේ නේද කියලා. ඉතින් අන්න ඒ විදිහෙන් තමයි මම හිතන්නේ අපි හැමෝම ඔය අපි සමාජයට අසුදැවිලි වෙනවා ඇති එතන විට සමහරට යම් කිසි ගුරුවරුන් අතහැරලා වෙනත් පැතිවලට ගියා කියලා. නමුත් අපි ඒ හැම වෙලාවම කරේ එතනදී අපිට යම් කිසි විදිහකට තමන්ගේ තමන් තුළ යම් කිසි දෙයක අවබෝධයක් ඇති වුණා මේක යම් සිද්ධියක් කෙරෙහි ගැළපෙන ස්වභාවයක් මම මුලා වුණ ස්වභාවයක් හරියට ප්‍රඥාව විරුද්ධ නැති ස්වභාවයක් ඒක තමයි අපේ මාර්ගයේ වී යුතු වෙන්නේ. ඉතින් අපිට මැරෙන්න මාතකට කලින් හරි වෙන්න පුළුවන් සමහර විට හරිවලදිම ගුරුවරයා හම්බ වෙනවා. ඉතින් මට හිතෙන හැටියට අපි මේ කියන්න ගමනේ මම වැරද්ද දැකින්නේ නැහැ දැනට. නමුත් අපි තවදුරටත් මේ ධර්මය අවබෝධ කරගන්න තමන් කැහෙන මාර්ගයක් ගන්න ඕන කියන එක නම් තේරෙනවා. මොකද හැම දෙයක්ම අනුන් කියනකම් බලන්නේ ඉඳලා නම් අපිට ඉගෙන ගන්න වෙන්නේ අපි අධ්‍යාත්මිකින් සත්‍යක්ෂ කරන්න වෙන්නේ නැති නෑ කියන එක තමයි ඒක කරන් තියෙන්නේ ඉස්සරහට. චේවන් සන්නයයන් මත බොහොම පින් මම හිතනවා ඒතන සමම සත්‍යත්වයටයි දැන් යන්නේ. සත්‍යත්වානි මේ මමතර මේ මං කී සාකච්ඡාව අහලා පෙගි සති සාකච්ඡා අහලා ඒ සටන් කරගත්තේ අහගන්න ඕන දේවල් වල තියෙන අවසාන ප්‍රශ්නේ වාතිය තියෙන්නේ මේ ඒ අධිකරණතාවය විශ්වාසය නැත්නම් බැඳීම අධ්‍යාත්මික ගුරුවරයා සමග බිඳ වැටුනොත් කුමක්ද කළුතුන්නේ කියන කාරණාව ප්‍රශ්න හිතේට ඉදිරියට යන යාන්ත මාත කියන දේවල් සම්බන්ධ කරගෙන මම තවදුරටත් එකතු කරන්න හිතන යමක්. එතකොට මේ යම්කිසි කෙනෙක් මම අධ්‍යාත්මික ගුරුවරයා හැටියට තෝරාගෙන ඒ සමග කටයුතු කරගෙන යනකොට යනකොට මේ දැන් කිසියම් අවස්ථාවක තමන් දහිතෙනවා නම් තමන්ට මේ සූත්‍ර පිටක කියමින් හෝ වෙනත් ප්‍රශ්න දේශනාව ශ්‍රවණය කිරීමෙන් මොකක් හේතුවෙන් කිසියම් ආකාර දෙවල් නොගල්පෙනවා කියලා හිතලා හරි තමන් ඒ ගුරුවරයාගෙන් කෙකුන් ඉවත්වන ප්‍රත්‍යක් ඇති වෙනවා. එතකොට මට මේ වෙනදාට විතරක් දැන් අපි ගියක් හදාගෙන යනකොට අපි ඒ ගෙදර දැන් හදාගෙන පවතින ගයක් දැන් අටවට්ටු හදලා ඉවරයි. ඉතින් ඒක ඒ ඇතුලේ අපි එළියට එමෙතේ මේ මොනසුන් රැස්සෙට ගොඩ අපිට දැන් මේ අටවට්ටුවක් හදලා දී තිනා තෙමින් නැතුව ඉන්න පුළුවන්. නමුත් තාම හරියට ඉතින් මේ ලක්ෂණ දේවල් නැහැ. නමුත් අපි දැන් මෙතන දැන් අපිට ගෞරවයක් තියෙනවා අපිට මේ ගයක් හදගන්න නැතුම ඉන්න. නමුත් දැන් වෙන මේ මනුෂයා මේක තාම හරියට ලයිට් දාන්නේ නැහැ, එයා කන්ඩිෂන් දාන්නේ නැහැ කියලා. එයාත් එක තරහ වෙලා බෑස් එක තරහ වෙලා අපි යනවා ගේන් එදිට යනවා. පොතක් බඩක දැකලා මම මේ එයා කන්ඩිෂන් තියෙන දේවල් ගැන කට්ටිය කතා කරනවා කියලා අපි ගේ අතරලා යනවා. අපේ එළියට බහින්න බහින්න ගයක් හොයාගෙන නෙමෙයි එයා කන්ඩිෂන් ගයක් හොයාගෙන අපි දැන් එළියට බහලා. දැන් එළිය ඉන්න බෑර. දැන් ඉන්නේ එළිය ගේ අතට මන්නේ මේ එයා කන්ඩිෂන් නැතුණාත්. නමුත් මේ අර අර ගේ හදපෙන් හිටපු වාසනාවේ ක්‍රමක්‍රමයෙන් නිහිනේට ගේ හදලා හදලා අපි අර එළිය දැන් තව ගයක් හොයගෙන ඉන්න කාලය තුරු මෙන්න හොඳ එයා කන්ඩිෂන් ගයක් හදලා ඉවරයි. අර අතෙන්ද අපි ඉවසීම නැතිකමද සිද්ධ වුනේ තමන් අධ්‍යාත්මික ගුරුවරයෙකු තෝරාගත්තට පස්සෙත් තමන් ඉවසීම තමන්ගේ ගුරු ගෞරවය තියාගෙන ඒ ගුරුවරයාට තමන්ගේ කැපවීම එහෙම නැත්නම් ඒ බැඳීම තියාගෙන ඉදීමේ නොතිබීමේ අඩුපාඩුවක්ද තියෙන එතන ඒකෙන් කාරණාවන් ගැන සත්‍යත්වයෙන් දැනගන්න කැමති මම අපි මොන විදිහටද මේ කැපවීම ගුරුවරයාට කැපවීම අධ්‍යාත්මික ගුරුවරයාට කැපවීම ඒ කියන්නේ ගුරුවරයාට කැපවීම කියන එක ප්‍රධාන තැන හොඳයි තමන්ගේ පරමාර්ථයට කැපවීම ඉස්තකයෙන් සඳහා අධ්‍යාත්මික පුදු ගුරුවරයා සමග ඇසුර ඔය ඇසුර නැති කර ගැනීම මොන විදිහට සිදු විය යුත්තේ කියන කාරණාව සත්‍යත්වයෙන් ආගාත්මක ඇලුම් කරන්නේ නැත්නම් ගිහිල්ලා අනුගමනය කරන්න හිටපු ගතිය අඩුවෙන කියන. ඒතර එතෙන්දී උපාදානේ තම උතන වැරද්ද කියලා කියපු පිටුව තාම මට මතක් වෙන ඉතල්ලාන්නේ. අද ජීවිත තුනක් තරින්නවද වන්දන්නේ නිතර නෑ කියලා. නමුත් ඒ ගුරුතුමාගේ නැති වෙච්ච පැතිසිට ඒ ගමන් මාර්ග අනුගමනය කරන්න ඕන. මේ මායාවෙන් නිදහසෙන් තෝරන මේ සංසාරෙන් නිදහසෙන් තෝරන දෙයක් කියන මේ මනුෂ්‍ය භාවයේ දුර්ලභයි කියන කියලා කතාව තද තාමත් හිතේ කියන යනුත්‍යාත්මක වෙන්නේ. ඒක යම් ගරද්දක් වෙනකොට හිතනවා මේ ගුරුතුමා මේ බලන්නවා නේද කියලා. මේක තේමන් අංකරණ මාර්ගයේ මේ වෙනවා නේද කියලා කේහිතට එන. එතකොට ඒ ගමන් තෝරාගන්න ආධ්‍යාත්මික ගුරුතුමා ලෝභ දෝෂ මෝහ අනුත්‍යාත්මක වෙන කෙනෙක් නොවෙන්න ඕන. හැබැයි මට වඩා ලෝභ දෝෂ මෝහ වලින් ඒත් යොමුද නමුත් හොඳම ආධ්‍යාත්මික ඒකෙත් අහු වෙන්නේ නැහැ. ඒක කවුද කියලා අපිට තේින්නේ කරන්න බැහැ. අපිට තේින්නේ කරන්න බැහැ. විද්‍යාලා වගේ අත තමයි උඩට අපි. මොකද එක්කෙනෙක් විවාහ ජීවිතයක් ගත කරපු එක්කෙනෙක් උඩට කිව යන සකදා ගාමුනා කියලා නැති කියලා අපිට කියලා සකදා ගාමුනා. ඉතියා කලබල බුදුහාම කියන කපුවම තේරුම් ගන්න මේ දෙන්න මෙහෙමයි කියලා. වගේ වදේ සිද්ධ වෙච්ච එක තියෙනවා නිසා තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. ගුරුතුමා තෝරා ගන්න තෝරා ගැනීමක් කියලා හිති සිද්ධ වෙනවන්නේ කිප්පේක හිතලා කරන්නේ. මගේ ඉච්ඡා මගේ පදනම් වෙන්නේ ආය මගේ මං තරහින් කෙනා මගේ ආදරිකන ගුරුතුමාලනිට සමානවයි යන්නතේ. මොකද ඒ ගුරුතුමාගේ වැඩ දැන් ඉස්සරහනේ. ඒ ගෝලයක් එක්ක මගේ තීරණ ගන්න. ආයය නන මං යන්නේ නැහැ දෙන්නේ. ඒසම් තිසේ තමන්ගේ මනස ඉස්කියාත් වෙන්න බලන්න. ගුරුවරේ කුකේ අවශ්‍යතාවය නම් තේදී. නවා ටිකක් කියලාද මට කියනක තව දැනට මට ඉන්නේ. ඒ අධ්‍යාත්මික බැඳීමට පටන් ගන්න. බැඳෙනවා කියන වචනේ හොඳ නෑ. එතනම තේරෙන්නේ තමන්ට කැඩපතක් වෙනවා. හැමදාම කැඩපතේ බලන්නේ හැමදාම. ඒ කැඩපත මට තියෙනවා. ඒ වගේ තමයි මගේ ගුරුවරයා. ඒ මාව පෙන්නන මාව දකින්නවා මගේ පුණ්‍ය කියන කුණු ටිකේ දත්තල දෙන කුණු ටිකේ නැත්තම් ඉස්සරහට වහම වගේ තියෙනවා. චාසිය අඳුම් පෙන්නනවා අඳින විදිය වෙනස ඒ කොම් පෙන්නන එකක් තියෙනවා. කැඩපත කියන්නේ ඒක. ඒ වගේ කැඩපතක් කියන කුරුලෙක් සොයා ගන්න. ඒ කැඩපත හැබැයි කැරි කැරි වෙනට කැටි කැඩපත නම් කොහොමවත් තේකෙන්නේ විස්තෝත විදියනවා තමන් ප්‍රතිබිම්බේ පේන එකින්ද ඒ තියෙත් නෙවෙයි වෙන්න ඕන. ඒකට පොඩ්ඩක් කැටලා නම් ඒක සරහරි සමග පින්නන්න නැත්තම් ඒකෙන් නැන් යන්න ඕන. අලුත් එකට පටන් ගන්න යන්න වෙන. ඒකෙන්ද ඒකයි ගුරුතුරේ කුරා ගන්නවා කියන කතාවක් තියෙනවා. ඒ ගුරු කියන වචනේ තමයි අපිට මන්දන අධ්‍යාත්මික පිටේ තමයි අපිට බාද බය අපේ තුන් ශ්‍රී ලංකාවේ තමයි නම් කපුල් දෙක අදින්න හිටෙන විදියකින් පිටු ඒ ශ්‍රී ලංකාවේ මේක මේ තරම් එකට වදින්නේ අපාට ආදරණීය හදිසක් දෙනවා සමානට මේක මේ බැඳීම් බහිත සහිතව නෙවි බැඳෙන්නේ ඒ විදියට සමහර ගුරුන් කියන්නේ ඒ විදිහට ඉන්දියානු ක්‍රමයට නමස්කාර කරනවාට නමුත් එහෙම විදිහේම අපි ක්‍රමයට කකුල් දෙක අල්ලන්න පුළුවන් කෙනෙක්ව හමු වෙනවා. ඒක උත්තරීක වෙන්න පුළුවන් උත්තර මාර්ගයක් වෙන්න. ඒක හැබැයි අපි මෙතන අපට අවශ්‍ය වෙන්නේ අපි ඊගෝ එක නැති කරගෙන නැති වෙන එකක්. ජජ්වල් නැති වෙන එකක් වෙන්න. ඊගෝ එක නැති වෙන එකක් වෙන්න ඕන. එතකොට ඒක හරියනවා. හැබැයි අර ඉන්දක් වගේ ඒක තව මාර්ගයේදී තමතර බාහිරට වගේ කල්යාණ මිත්‍ර දේවතාවෙක් හරියට පෙන්වන්න පුළුවන් මෙන්න මේ පැත්තට යන්න කියලා. ඒ ඉදීම හදවතින්ම කරන්න ඕනේ. එතකොට ඒක හරියනවා. ඒක හරියනවා. පුතසරණේ බෝ පින්තුමද කියලා උත්සන්නයි සත්‍යත්වයන් කාටරි තිනාද තව මේ සත්‍යත්වයන් මා කන කණිය මා කහල දැනගන්න නේ. හොඳයි, එහෙනම් අද දවසේදී අපි මේ සාකච්ඡාව ඉමා කරන්න සූදානම්. අපි ලබන සතියේදී සාකච්ඡාවට මාතෘකා කරගන්නේ චර සූත්‍රය. අද දවසේ සාකච්ඡා නියමිත විච සූත්‍රය ඒකට කැමතිවල් ඉන්න හොඳයි. මම අද සාකච්ඡා නිමා කරන්න සත්‍යතුමාගෙන් වෙන පෙර කැමති චන්ද්‍රා පීරිස් මහත්මියට යොමු වෙන්න සාකච්ඡා නිමා කිරීම සඳහා අපෙන් කළ දෙය කරන්න තිරුවන් සරණයි. අපිට අපි හරි මාර්ගයේ යනවා කියන එක ඇත්තටම හදවතින්ම තේරෙන්න මට නම් තේරෙනවා වගේ ගතියක් දැනෙනවා. එතකොට තමන් අපි බොහොම නිහතමානී වෙනවා, ගුණගරුක වෙනවා, ආචාර සම්පන්න වෙනවා, ගුරුතුමාට තියෙන සම්බන්ධය වැඩි වෙනවා. ඒ පරම කල්යාණ මිත්‍ර අමාමහා තථාගතයන් වහන්සේගෙන අසීමිත ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. අනේ මෙහෙම මේ දේවල් අපිට නොකියලා දුන්නා නම් අපි කොහෙද යන්නේ? මේ ඉතින් අපි හරියට සන්තෝෂ වෙනවා මේ වගේ ධර්ම සාකච්ඡා කරන කල්යාණ මිත්‍ර ආශ්‍රය කරන ලැබෙන අත්‍යක් අපි ආශ්‍රය කරන මාගේ සන්තෝෂයත් ලැබෙනවා. විශේෂයෙන් ශාස්ත්‍ර දීක්ෂා කරන අනුශාසන බොහෝම වටිනවා. හරීම ප්‍රායෝගික විදිහට සරල කියලා දෙන නිසා ඉතින් ඒ ගැන මගේ හදවතින් නැගෙන අප්‍රමාණ සන්තෝෂයේ ගෞරවය ඔබතුමාටින් නමනවා. ඔබතුමාට ඔබතුමාගේ ඉතිරි ජීවිතය තව තවත් ධර්ම මාර්ගයේ සමන් කිරීමට සගුණ කිරීමට අවශ්‍ය ශාරීරික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය සියලු දේම ලැබිලා සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා ඒ යන ගමන සාර්ථක වේවා. පරම සත්‍ය නිර්වාණය අවබෝධ වේවා. ඔබතුමාගේ කුස්මාල් දෙමාපිය ආදරණීය ගුරුතුමාත්මයන් වාසිට පියාණන් වාසිට ඒගොල්ලන්ට ධර්ම සත්‍ය අවබෝධ වේවා. එයා ගුරුත්මන් වහන්සේලාටත් ඔබතුමාගේ ගුරුතුමන් වහන්සේලාටත් ඒ සත්‍ය තව තවත් අවබෝධ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරන්න තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා. මේ වගේ මේ සමන්ත පිටත සංවිධානය කරන ධර්මවර්ධන මහත්මයාටත් මේ කරුණ අපින හේතු කරගෙන කල්යාණ මිත්‍ර උත්තමයන් වහන්සේලාට කරන කල්යාණ මිත්‍ර වරයන් වහන්සේ කෙනෙක් ලැබේවා, වහවා ලැබේවා. යම් කිසි මට මේ නිකන් පිටාරේ ආහාර ගැන මොකක් හරි තමන් අදින් වැරදීමක් වුණා නම් ගිල කෙරීම සමා මම නම් කරන්නේ ඒකයි. මගෙන් මං සිතින් කයින් වචනෙන් මගින් වරදක් වුණා නම් මට සමාවෙන්න කියලා සමාව ගත්තාම ඉතර ලොකු සුසන්තෝෂයක් ඇති වෙනවා. ඒ ඉතින් එහම අන්න මං ඒක කරන දෙයක් මම නිකන් අමතරව දෙතෙන් එකතු කරේ. ඉතින් ඒ දරුවතුන් හතරත් පවුලේ සියලු දෙනාටමත් දීර්ඝායුෂ නිරෝගී සුවපත් බව ලැබලා මේ සත්‍යඥ අවබෝධ වේවා. ඒ වගේම අනිත් කල්‍යාණ මිත්‍රයන් මොනන්තිලාට අපි කතා කරන සමන් බලාපොරොත්තුන අමාමහේ ස්වාමී ගුරුවරයෙක් තුරගෙන පෙරණි තථාගත දේශනයක් නෙවෙයි සමිතිය අනුරූප අපතනක් තියෙනවා. පියෝජ කරු භාවනිය වත්තාච වචනක්. ඒ ගුරුවරයා බොහොම ප්‍රියමනාපයි කියන ධර්ම සීලමය වශයෙන් එවම් කරු භාවනිය කෙනෙක්. ඒ වගේම එයා කියනවා නොකිය ඉන්නේ වැරද්දක් දැක්කොත් කියනවා. මං ගුරුවරයෙක් කියලා කියනවා එයා මෙන්න මේ දේ කියලා මේ කියලා. එයා කිලින්ම කියන අනිත් ඉදිරියේ නෙවෙයි. තාර කියනවා දවල් මිලරේ තනි ලොජින් දෙපා කියලා කියන කියන ගතියක් තියෙනවා. ඒ තමයි වචනකම කියන්නේ ඒ වගේම කියන ඉවිදී ගන්න පුළුවන්කමක් තියෙන දැන්. එයා සමහරට කියන්නේ මං හිතන් ඉන්න මන්දන් හතරවෙනි දියන්නේ. එයා තාම කියනවා වලේ ධ්‍යානවත් දෙන්නේ අපි උදාහරණ. ඒතකොට මම කියලා නෑ මේකයි කියලා. පුදුමාට ඒක තේරෙන්නේ මං කියන දේ කිව්වෙන්නේ කියලා කිව්වොත් එහෙම යා. ඒකත් කීටි යන්නේ. ඒ මං කියන එක තේරෙන්නේ අදයි මං පැටලිච්ච තැන තේරෙනවා. අර පුළා මේ පැටලිච්ච තැන කියලා දෙනවා. ඒ වගේ වචන තමයි. ගම්බීරංශ කතාංකත්. ඒ වගේම ගැඹුරු කතාවක්, ධර්ම කතාවක්, අර දස කතාවක් තමයි. කරෙන් කෙරෙන්නේ නොචත්තානි නියෝදි නොසුදුසු තැනක නොගලපෙන තැනක මා යොදවන්නේ. මම විපස්සනාවට නම් කැමතිය, මම සමතේට හරවන්න යොදවන්නේ. මම ධාතු මාත්‍රා උදව යන භාවනාවක් නම් මට එයා බුද්ධානුස්සතියෙන් යවන්දහගන්නේ නැහැ. එයා දන්නව ඒක අමාරු බුදුහාන්තර ආශයානුසය ඥානෙදි. නමුත් ඒ ගුරුන්ටේ ඉඳතියෙනවා. ඒ අධ්‍යාත්මික මිත්‍රයාට අධ්‍යාත්මික ගුරුතුමාට ඒ ජීවිතය අපේ ඇතුලේ සිටියම දන්නවා. යා පිට සිටියන් නෙවි නැප්කෙස්ටගෙන ඇතුලේ තියෙන එක දන්නවා. යා මේ මේක නේද මේ කෙරෙන්නේ කියලා ගුරුවරේ අපිට ලං වේවා කියලා හිතන්න ගැඹුරු අධ්‍යාත්මික ප්‍රාර්ථනා කරනකොට ඒක ඒ සම්බන්ධතාවය තවත් දිනෙකට තියෙන බොහෝකින් ඊළඟ සත්‍ය අපේ සූත්‍ර සාකච්ඡා කරමු. යලි චංකී සූත්‍රය කියවන්න උත්සාහ කරමු. අපි කවුරු ඒ සූත්‍ර කියවන්න පුළුවන් නැත්තු කෙලපසන උත්තර තියෙන නිසා අපි වෙන දවසක සාකච්ඡා කරමු. චංකී සූත්‍රයේ අවසන් කොටස සත්‍යං රක්තනා සත්‍යං බෝධනා සත්‍යං පත්ති බොහොම පින් කල්‍යාණ මිත්‍රන් පිච්චීම ගැන අපි පිළිසිතී පිරිතුරුයි නිර්මලයි පිරිසිතී කියන දැන් පෙතුම් අධිෂ්ඨාන සිතේ මිටකට වැඩි මේ ජීවිතේ මේ මොබේ මේ සුරු දරාගෙන පෝෂණය කළ ඉමේනියන් කායික මානසික වශයෙන් සුපත්තෝ ලබත්තා පියානන්ද පරමෝ යාපත මදජිත්ත කුසල චේතනා පුණ්‍ය චේතනා පුනිස්ස සම්පතක් වීමෙන් අපේ ජීවිතේ මග තවදුරටත් භාග්‍ය සම්පන්න වාසනාවන්ත වේවා. දෛනික ජීවිතයේ මේ දියෙති කායික මානසික දුක් දුන්න සංකටලු අනන්තයි අප්‍රමාණයි. කෙලෙසින් මේ අනිවාර්යයි. ඒවා නැගෙන මත තරමට ඒවාට සතුටුමත් මොන දෙන්න තරම් චිත්ත ශක්තියක් අපට ලැබියෝ. පරම කල්යාණ මිත්‍රේ ආධ්‍යාත්මික ගුරුවරේ මොනගේ සේවා, ගුරුවරියා මොනගේ සේවා, ගුරුවරේ මොනගේ සේවා. අපේ සිත්තර තවදුත සද්ධා විජය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මොහුකුරා ගොස් අපේ ශ්‍රේ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාංශ සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාන අවබෝධ වේවායි අපි අධිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. එලෙසි අපේ ගෞරවනීය තථාගතයන් වහන්සේ, ශාස්තුන් වහන්සේ, සම්යක් සම්බුද්ධයන් වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් අපේ නමස්කාරය ලැබියෝ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන සාදු පුත්සත්නා පුත්සත්නා ඒ වගේ තේරුම් ගන්න හැම දෙයක්ම